සම්මා සම්බුදු සරණයි. අපි තාම ගෞරවයෙන් ඒ වගේම අතිශයින්ම කෘතඥතාවයෙන් අපේ ශාස්ත්‍රඥ වහන්සේට, තථාගතයන් වහන්සේට, සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමු. අද අනුසය පිළිබඳව කතා කරන්න තියෙන්නේ අනුසයගෙන අප හුඟක් කරුණු දන්නවා. අපි එකට ටික ටික එමු කර්තේක දැනගන්නට. අනුසය ගැන අප ඉගෙන ගන්න කවුරුත් ඉගෙන ගන්න ක්‍රමයට අනුව අපි කවුරුත් දන්න අනුසය කියන්නේ කුමක්ද, ඒ තේරුම් මොකද්ද, ඒ දන්නා ගති පැවැත්ම ගතන්නා බව අපි එහෙමම තියාගමු. ඒකේ දැනුම එහෙමම තියාගෙන අපි මේක පොතක් අස්සේ පිටු අස්සේ යන්නේ නැතිව අපේ පැවැත්ම ඔස්සේ දෛනික ජීවිතයේ ඒ තුල මනස ක්‍රියාත්මක වෙන විදිහ ඔස්සේ ටිකක් හොයලා බලන්න උත්සාහ ගමු. මේ සාකච්ඡා කරන කාලය තුල ඒ ආරම්භයක් පමණයි කතා කරන්න ඒ උත්සාහය ගන්න. ဒုတိය අනුසේ සුත්ත අංගුත්තර නිකායේ සත්තක නිපාතේ තියෙනවා. ඒක මෙහෙම කියනවා, සත්තන්නම් භික්ඛවේ අනුසයානම් පහනාය භික්ෂුවරුනි සත්‍ය ගවේෂණය සඳහා උනන්දු වෙන ඇත්තනි, අනුසය හත අයින් කරලා දාන්නට පහනාය සමුච්ඡේදාය සම්පූර්ණයෙන් මුලින්ම දුරලා දාන්නට තමා බ්‍රහ්මචර්යං උස්සති. මේ බ්‍රහ්මචර්ය මේ භාවනා කරන්නේ, මේ සීලයක් රකින්න හදන්නේ, මේ ධර්ම සාකච්ඡා කරන්නේ, මේ මහන්සි වෙන්න හදන්නේ. දාප හොඳද? ඒ බුදුහාඳු කිය අරදීන් විතරයි බ්‍රහ්මචර්යාව පවත්වාගෙන යන්නේ, මේ භාවනා මාර්ගයේ පවත්වාගෙන යන්නේ. ඒ හත නැති කරන්නට කතමේ සංසත්තන්නම් මොන අංශය හතද? අංශය හත එතකොට එතනද කියනවා කාමරාගානුසයස්ස පහනාය. කාමරාග අනුසය අයින් කරලා දාන්නට සමුච්ඡේදාය මුලින්ම දුරලා දාන්නට බ්‍රහ්මචර්යයන් උස්සති. බ්‍රහ්මචර්යාව කරගෙන යනවා. ඒ කියන්නේ මේ භාවනා මාර්ගයේ මේ ධර්ම මාර්ගයට වැටලා ඒ මාර්ගයේ ඉදිරියට යනවා. ඊට පස්සේ පටිඝානුසයස්ස පහනාය සමුච්ඡේදාය බ්‍රහ්මචර්යයන් උස්සති. ඒ වචන ටිකේම හිතාගමු. එතකොට පටිඝානුසය අපි පස්සේ විස්තර කරනවා. කලබල නොවී අපි අහු කරන්නේ පටිඝානුසයෙන් කරගන්නට ඒකේ සම්පූර්ණ උදෘදාන්ත මේ ධර්ම මාර්ගයට අප වැටලා ඉන්නවා. ditthiyanusaya සම්පූර්ණ අංකලදාන් සම්පූර්ණ මුලින් උදෘදාන්ත මේ ධර්ම මාර්ගයට වැටලා කටයුතු කරනවා. විචිකිච්ඡා අනුසය හතරෙනි හිටගොට විචිකිච්ඡා අනුසය පහානේ කරන් පහනාය අංකලදාන්ත සමුච්ඡේදාය මුලින් උදෘදාන්ත මේ සත්‍ව මාර්ගයට අප වැටලා ඉන්නවා. මානුසය අයින් කළා දාන්නට මුලින් උදෘලා දාන්නට මේ ධර්ම මාර්ගයට වැටලා ඉන්නවා. භවරාගානුසය අයින් කළා දාන්නට මුලින් උදෘලා දාන්නට මේ ධර්ම මාර්ගයට වැටලා ඉන්නවා. අවිද්‍යානුසය පහානේ කරන්ට අයින් කළා දාන්නට මුලින් උදෘලා දාන්නට මේ ධර්ම මාර්ගයට වැටලා ඉන්නවා. ඒ කියන්නේ අර පහනාය සමුච්ඡේදාය බ්‍රහ්මචර්යයන් උස්සති කියන එකට ඒ අපිට මොලේට දැනට පාවිච්චින මොලේට තේරුම් ගන්නට පුළුවන් ඇටිටේ කතා කිලි. ඉමේ සංකෝ භික්ඛවේ සත්තන්නං අනුසයානම් පහනාය සමුච්ඡේදාය බ්‍රහ්මචර්යයන් උස්සති. එතකොට මේ හත ඇති කරාට තමයි බ්‍රහ්මචර්යාව රැකගෙන යන්නේ. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ වැටි වැටි හරිනත් ඒ ඉන්ද්‍රිය සංවර ඊට පස්සේ සීල එක කටයුතු කරගෙන මේ යන්න හදන්නේ ඒකට තමයි. යතෝචකෝ භික්ඛවේ භික්ඛුනෝ කාමරාගානුසයෝ පහීනෝ හෝති. යම් වෙලාවක භික්ෂුවරුනි මේ සත්‍ය අවබෝධය කරන්න උත්සාහ ගන්නාගේ කාමරාගානුසය අයින් වෙලා ගියොත් චින්න මූලෝ මුලින්ම දුර්ල දැම්මොත් තාලා වත්තු කතෝ තාල වර්ගයේ ගහගේ කරටියෙන් කඩලා දැම්ම වගේ වුණොත් අනභාවං කතෝ අතුරුදහන් කරලා දැම්මොත් ආයතින් අනුපාද දැම්මෝ ඉස්සරහට ආයි නොයන විදිහට කටයුතු කරගත්තොත් කාමරාගානුසය ඉන්ද්‍රියයට ජනපටිකානුසය ස්ථානුසය විචිකිච්ඡානුසය මානානුසය භවරාගානුසය අවිජ්ජානුසය මේ විදිහට ගියොත් ගිය වෙලාවට අයං උච්චති භික්ඛවි. මෙන්න මේකටයි භික්ෂුරුනි කියන්නේ මේ සත්‍ය අවබෝධය කරගත් එක්කෙනා අච්චිතන්හං යමක් වෙන්න ඕනේ තියාගන්න ඕන අයිති කරගන්න ඕනේ කියන ඒ ගැඹුරු අප තෘෂ්ණා සහගත අවශ්‍යතාවයේ සම්පූර්ණයෙන් කඩලා දාලා තියෙනවා. කපලා දාලා තියෙනවා. ඒක ඒ කතරක් කරන් රිබන් එකක් කැපුවා වගේ සම්බන්ධතාවයේ නැති කළ දෙම අන්ප්ලග් කරා වගේ. විවත්තේ සංයෝජන සංයෝජනේ බැඳීම කියන එක ඒක වියගහක් නම් නැත්නම් ඉබ්බෙක් දම්වලක් දාලා නම් ඒක සම්පූර්ණයෙන් පෙරලා දැම්මා වගේ අයින් කළ දැම්මා වගේ. සම්මා මානාභිසමය හොඳට මාන කියන එක අවබෝධ කරගෙන අන්තමකාසි දුක්ඛස මෙන්න මේකට තමයි කියන්නේ. උටට මානාභිසමය මමසානි තය කියලා මේ කරන බෙදෙල්ල නතර කරලා දුක අයින් කරගත්තා. මම මාන කියන එකට මේ පය දෙකේදී දුන්න තේරුම දෙන්න තේරෙන්නේ තමයි ඒක උනේ. අපි අනිත්‍ය දන්නවා, නාවිද මාන ඒ ඔක්කොම අපි දන්නවා. ඒ දැනගෙන මෙතෙන්දී අපි අදහසට යමු. මම සහ අනිත්‍ය කියලා තියෙන බෙදෙල්ල පවා යතුරු දහම් කරගෙන ඉන්නේ විලාවට. ඒක තමයි සම්පූර්ණ දුකේ නිදහස් වීම කියලා කියන්නේ. ඔය දුත්‍ය අනුසය සුත්ත සාමාන්‍යයෙන් කෙටියෙන් අපි කතා කරපු විදිහේ. එතකොට අනුසය කියන වචනේ අපි කවුරුත් දන්න සිය කෝටි වාරයක් අපි අහලා තියෙනවා, අහලා තියෙනවා, අහලා තියෙනවා, දන්නවා තේරුම. අනුසය කියලා කියනකොට අපි දන්නවා නිදාගෙන ඉන්න කෙලස් කියලා තමයි සාමාන්‍යයෙන් දන්නේ. ඒක තව තෝරනකොට ගත් කියන පිරිසක් එකතු වෙනකොට ඒත් කතා කරන අර මේ අවර්ධික ක්‍රමයේට නැත්තම් මේ අපි ඉන්න පළාතවල උගන්න ක්‍රමයට තියෙනවා නම් අර ඉත් කියලා කියන්නේ මනෝසානික වෛද්‍ය විශේෂඥ ඒ ක්‍රමයට කියන එක ඉත් දෙකේට ඒකත් නිදාගෙන ඉන්න කෙලෙස් ගැඹුරේ තියෙන කෙලෙස් කියලා උන් අපි දැන් දා ඒ තේරුමත් අපි හේමම් තියාගෙන තව ටිකක් වචන වශයෙන් තේරුම් ගනිමු. මේ තේරුම් ගන්නේ අපේ ඇතුලේ තියෙන ওই ශක්තියක් තියෙන ඇතුලේ. මේ ඔළුව ඇතුලේ, මේ හිත ඇතුලේ, ක්‍රියාකාරකම් ඇතුලේ මේ කතා කරන්නා තුලත් ඒක තියෙනවා. ඒක අපි හොයලා බලන්නට, ඒකට පුංචක් ටිකක් තට්ටුවක් දාලා බලන්නට මේ අපි හදන්නේ. අනුසේති කියලා කිය අනුසේති කියන්නේ පාරික්‍රියාව. එතකොට අත් නොහර පවතිනවා, දිගටම පවතිනවා කියන එක තමයි අනුසේති කියලා කියන්නේ. අනුසයිත කියලා එකේ ඇඩ්ජෙක්ටිව් එකේ විශේෂණයක් ඇටියට කතා කරොත් එන්නේ දිගු කලක් පුරා පවතින පැවතුණු දේවල් රානිසයිත කියලා කියනවා. ඊට පස්සේ අනුසය කියන වචනේ අප්‍රකටව පවතින කියන අපි ගන්න තේරුම් නැතිව අපිට වැඩිපුර උළුවට මතක් වෙන්නේ අපි ඉගෙන ගන්න ක්‍රමයේට තියෙන තේරුම තමයි අප්‍රකටව පවතිනවා කියලා. ඒකෙන් අනුස්සය කියන එකේ තියෙන නම්මිතාවයක් ලැබිකමක් ඉපැත්තට බරවීමක් වගේ තියෙන අදහස්. ඒකට තානිසරුහාන්දුරු එහෙම උන්වහන්සේලාට නමස්කාරය. උන්වහන්සේලා මහා උත්තම ප්‍රතිගුණයන්ගෙන් පිරිපුන් මහා උගත් භික්ෂුන් වහන්සේ. උන්වහන්සේලා ඔබ්සෙෂන් කියන වචනේ පාවිච්චි කරනවා. බයස්, ඉන්ක්ලිනේෂන්, ටෙන්ඩෙන්සි, ඩිස්පොසිෂන් වගේ ඉංග්‍රීසි වචන යැත්තු පාවිච්චි කරන ඒවත් එක ඉගෙන ගන්නට යැත්තු වැඩිපුර කියනවා මේ ඔබ්සෙෂන් කියන එක හුඟක් හොඳයි කියලා. එතකොට තථාගතයන් වහන්සේගේ දේශනා අපි ඉගෙන ගන්නකොට පහාන සංඥාවේදී අපි ඉගෙන ගත්ත මෙහෙම දෙයක්. දැන් මේ පොත අරගෙන අපි දැන් මේක කියවනවා නෙවෙයි. මේක දැන් අපි ඇතුලෙන් ඒ ස්තර කියලා හිතන්නත් බෑ. එක එක මැග්නට් පවර්ස් හොයලා බලන්නද. තමයි මේ හදන්නේ. අපිට මතකද පහාන සංඥාවේදී අදිඨානාබිනීවේසානුසයා ඒ ලෝකේ උපයූපාදාන චේතසෝ අදිඨානාබිනීවේසානුසයා තේ පදහන්තු විරමති නේ උපාදියන්. අදිඨාන අපිනිවේසානුසය කියලා තුරක් ඉගෙන ගත්තා. අදිඨාන කියන මෙහෙම කරත් හොඳයි කියලා කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. මේ සම්පූර්ණ තේරුම නෙවෙයි හොඳ දෙයක් අපි තේරුම් ගෙනගෙන තියෙන. අපිනිවේස කියන්නේ ඒකට බැහැගෙනම ඉන්නවා. අනුසය කියලා කියන්නේ පළපදියම් වෙලා ඒක ඇතුලේ ගැඹුරට තෝතැන්නක් වගේ තියෙන. ඒක තමයි එතනින් කියවෙන්නේ. එතකොට සම්ප්‍රදානුකූල අපිගෙන ගන්නකොට අපි කවුරුත් දන්න දේ යලි මතක් කරන් විතරයි කියන්නේ. ස්තර තුන ස්තර කියනකොට ඒක එක එක එකක් උඩ මේ පාම් පෙති තුනක් දිවගේ හිතලා ගන්න එපා. රොටි තුනක් දිවගේ හිතලා ගන්න එපා. තට්ටු තුනක් කියලා හිතන්න එපා. පැතිරිච්ච භූමියක් එකකේ විදියට කියලා හිතන්න. වීතික්කම භූමි කියලා. ඒ කියන්නේ වීතික්කම ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ මෙනිම්ම අපිට සති සද්ධාවිද සක්සමාදි ප්‍රඥා අඩු තරමට අඩු වෙන නිසා ඒ தත්ත්වය දක්වා තිබුණොත් එහෙම ගුරුසුවට ඒ වීතික්කම தත්ත්වය පවා අපි අත ගහලා නැති වෙනවා. ඒ වීතික්කම ස්තරයට අත ගහන ස්තරය කියන වචනේ හොඳ නැහැ. ඒ ෆීල්ඩ් එකට අත ගහන්න තියෙන ක්‍රමය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒතොර වීතික්කම කියන්නේ ඒකයි. ඒ වීතික්කම භූමි. පරියුත්තාන භූමි කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ශීලය කියන එක බිඳ ගන්න බල තමන් පොරුන්දු වෙනවා නම් මොනවා හරි ශීලයක් අපි හිතමු ආජීවස්තම්ක ශීලයේ කරන්න පොරුන්දුල ඉන්නවා නම් ඒක කරගෙන යනවා. ඒවා කඩාගන්නේ නැහැ. පංච ශීලයේ කරන්න මම පොරුන්දු වුණා නම් අවංකව මේ කවුරුත් ජීව නිසා නේ මම අද ඉඳලා මම මේක කරන්න උත්සාහ ගන්නවා කියලා අඩු ගන්න අදිෂ්ඨානයක් හරි කරගන්නවා. නමුත් එහෙම කරගෙන ඒ ඔක්කොම පරිස්සම් වුණා ඇතුලෙන් නැගෙනවා ජාති. ඒ කියන්නේ ඉඳහිට ඔය රාග, කාම රාග, පටිඝේ, මාන අනුසය, අවිජ්ජා වගේ ඒවා තියෙනවා. ඒවා එළියට පනිනවා. එළියට පිට සීල් වස්තෙන් කැඩලා යන්නේ. නමුත් එකපාර නැගලා ඊළඟට ස්තරය තමයි ඊළඟට කිව්වේ දැන් තට්ටුවක් නෙමෙයි තුන්වෙනි පාම් පෙත්ත කියලා නෙවෙයි මෙතන දැන් මේක තැනකට තියලා තියෙන්නේ එක තලයක කවුන්ටර් එක උඩ මේක උඩ එක පාම් පෙත්ත තුනක් වගේ කියලා හිතලා ගන්නවා. අනුශේභූන් කියලා කියන්නේ ඒ අර අනිත් දෙකටම උදව් කරනවා. ඒක සම්බන්ධ වෙච්ච මේ බලයක් ඇටිය ඒක තමයි අංශේ භූමිකය. ඊළඟට අපි ලියන ගන්න ඕන දෙය තමයි යථාපි මූලේ අනුපද්ද වේ දල්හේ චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහෙති. අපි එක අහලා තියෙනවා. මුල හොඳට නිරුපද්දතව තියෙනවා නම් ගහ කැපුවා ආයේ දලුදා ඒවම් පිටන්නානුසේ 97 ඒ විදිහට මේ තණ්හා අනුසය තණ්හා කියලා කියන වචනේ දැන් අපි ඉගෙන ගන්න මේ ධර්ම සාකච්ඡා ටිකක් හොයලා බලන්න. තමන්ට විශේෂ කෙනෙකුට හැටියට පවතිනතත් ඉන්ද්‍රිය පහ විශේෂ ඉන්ද්‍රිය පහ පිනවන්නත් අවශ්‍යතාවය උවමනාව තියෙනවා නම් ඒක නැති කරව නැත්තම් නිබ්බද්ධති දුක්ඛ මිදම් පුණප්පණ මේ දුක් ස්ට්‍රෙස් කියන එක මේ පීඩනය කියන එක යලි යලි අපි අත්දකින්න. ඊට පස්සේ උරග සුත්ත කියලා එකක් තියෙනවා සුත්ත නිපාතේ. එතෙන්දී උන්වහන්සේ දේශනා කරන යස්සානුසය නසන්තිකේති මූලා අකුසල සමුහතාසේ අන්නේක හොඳ වචනයක් තියෙනවා. කාට හරි අනුසය නැත්නම් යස්ස අනුසයා නැසන්ති කීචි මොනම අනුසයක්වත් නැත්නම් මූලාච අකුසලා සමූහතාසේ ඒ අකුසලයන් පැලවෙන මුල් සම්පූර්ණයෙන් අයින් කරලා දාලා තියෙනවා නම් සෝ බික්කු ජහාති ඌරපාර යා මිත්‍ර අයින් කරලා දානවා හරියට උරගෝ ජින්න මේ තතම් පුරාණං මේ නයෙක් සර්පෙක් පරණ හැව අත්තරල යනවා වගේ ඒකේ විදිහට තියෙන එක් සම දැනට අපිට ගණන් ගන්න තියෙන එක ක්‍රමයක්. ඊළඟට මේ සූත්‍රය සාකච්ඡාට කලින් මම යලි කෙටියෙන් කියන්නම්. අපට මතක් වෙන්න ඕන අපි නිතර කතා කරන සූත්‍රයක් ප්‍රපංච ගැන කතා කරන මදුපිණ්ඩික කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මුල් කොටස එක අපි දන්නවා. ඉතින්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන යංච බික්කවේ නැ ඉතින්දී කියන මොනහර්මේ පපංච සංඥා සංකාටික නිසා ඒවාට අහු වුණොත් එහෙම අහු නොවී හිටියොත් එහෙම මේ ඒකම තමයි රාගයන්ගේ කෙලවර. යතෝ නිදානම් බික්කු පුරිසා පපංච සංඥා සංකා සමුදාචරanti. ඒ කියන්නේ අපි දැන් පපංච සංඥා සංකා කියන එක දන්නවනේ. ඒ කියන්නේ ඉවරයක් නැතුව කෙලවරක් නැතුව අපි ඕනවටදී හිතන එක දෙයක් ගැන හිතේ සංකල්පමවන්නේ විවරයක් නැතුව අහන. ඒ වගේ දෙයක් වෙනකොට එච්චේනාති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං ඒක වැඩි අගේ කරලා කතා කරන්නේ නැත්නම් විශේෂයෙන් ඒකෙන් තෘප්තියක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ජීසේ හරි කමන්නේ මානේ හරි කමන්නේ ඒකෙන් ඒකේ බැහැගෙන ඉඳ හදන්නේ නැත්නම් නැ අජෝසේ තබ්බං ඒ තුන නැත්නම් ඒ කියන්නේ අභිවදනේ අභිනන්දනේ අභිවදනේ අජෝසාන අපි ටික දන්නව කතා කරලා අපි අයි තේරුම් නැති අය ඉන්නවා නම් අපි අපහසු අයි කතා කරමු. ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය අරමුණු අගේ කරන්නේ ඒකේ ඒක මෙත්තක් වගේ කරන එක නිදානින්ට ඒක පෙරලි පෙරලින්ට හිතන්න නැත්තම් ඒ සේවන්තු රාගානුසය මේකම තමයි රාගයනුසයන්ගේ කෙළවර. ඒ සේවන්තු පටිඝානුසය ඕකම තමයි පටිඝානුසයේ කෙළවර. ඒ හතරට මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරන මදුපිණ්ඩික සූත්‍රය. ඒ සේවන්තු දිඨානුසයනම් විචිකිච්ඡ මාන භව අවිජ්ජා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන ඒ සේවන්තු දණ්ඩාදාන කලහ විග්ඝා විවාද තුන්තුම් පේසුනේ. ඔක්කොම ගහගෙන බැනගෙන හිටින්. හරි කමන්නේ ගැටෙන ගැටි ඔක්කොම නතර වෙන එක. එතකොට මෙතෙන්දි දැනගන්න එකක් ඕන එකක් තමයි අර ප්‍රපංචවලට ප්‍රපංච කියනක දන්නා තොරතෝන්චි අඥාත්ව එකම සිතිවිල්ලක් එක්ක පොරබදනවා රෙස්ලිං අල්ලනවා කුස්ති අල්ලනවා ගහ ගන්නවා වැරඳ ගන්නවා බදා ගන්නවා ඒ වගේ දේවල් ඒ සංකල්ප මොනවා හරි අරමුණු ඕන එක ඒවා කරනකොට ඔන්න අනුසය දැන් තේරුම් ගන්න හොඳ වෙලා. ඒවා කරනකොට අපි ඊළඟ සතිය හරි කමන්නේ පස්සේ දවසක් ඒකේ ඒ මහා කච්චාන හඳු කියපු උන්වහන්සේලාට නමස්කාර වේ. උන්වහන්සේලා කියපු ඩිංග සාකච්ඡා කරනවා. මේකට අනුරූප හොඳද? එතකොට මේ යමක් ගැන හිතනකොට බලවත් වෙන පෙදසක් තියෙනවා. අන්න ඒක තමයි අනුසය භූමිය වෙන්නේ. එකේ මැග්නට් පවර් එකක් තෝතැන්නක් තියෙනවා. එක ජාතිවලට. හරියටම අපි හිතමු බෝධියක් හද බෝගහක් හැදෙන්න ඕන පසක් තියෙනවා. ඒකේ තමයි බෝගාවන්තට හැදෙන්නේ. ඇපල් ගහක් හැදෙන්න ඕන පසක් තියෙන ඉතින් ඇපල් ගහ හැදෙන. බෝ ගහ හැදෙන්න ඕන පස්සේ ඇපල් ගහ හරියට හැදෙන්න. තක්කාලි ගහක් හදන්න ඕන පසක් තියෙන. කැරට් අලයක් හදන්න ඕන පසක් තියෙන වගේ ඒකට දැබිච්ච තෝතන අනු ඒකේ පොන්තට පැලවෙනවා. ඔන්න ඔය වගේ ඔය අනුසය භූමිය එක එක්කෙනාට අර ඔබ්සෙෂන් කි වේකයි. අපි ඒකට කියමු පුරුද්ද කියලා. පුරුද්ද කියන්නේ දැන් ඇඩික්ෂන් කියලා කියන්නේ. ඒක. ඒ වගේ වෙච්චහම ඒක අර කාන්දම් ශක්තියක් මතුවෙනවා වගේ වැඩි වෙනවා වගේ අර කාම රාග අනුසය නම් ඒක චාර්ජ් වෙනවා. එතකොට මේ භූමිය දැන් බලවත් වෙනවා. මේ වචනේ ඇත්තට හොඳට මේ ෆීල්ඩ් එක කොහොම හරි තෝතැන්න. ඒක තවාන. එතකොට එයක් රාග චර්යින් බවට පත් වෙනවා. දැන් අපි අපම හොයාගන්න උන් දැන් මේ කතා කරන්න ආයිත් චරිතය කියලා කියනකොට එයාගේ දෛනික ජීවිතයේ උදේ පාන්දර උදේ 8ට දවල් 11ට දවල් 2ට හැන්දෑව 5ට මිනිස්සුත් එක්ක කතා කරනකොට තනිව ඉන්නකොට නැත්නම් හැන්දෑවට නැත්නම් 8ට 9ට 10ට 11ට උදේ පාන්දර ආයෙත් 5ට 6ට දෛනික සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පති සිකුරාද සේනසුරාදා ඉස්දා සඳා ආයෙත් ඔය විදියට ජනවාරි පෙබරවාරි මාස අප්‍රේල් මේ ජූන් ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඊට පස්සේ 13 14 15 16 17 ඔය හැම දාම මේ කතා කරන සත්ත්වභාවය තුල ඔය ඇහෙන සත්ත්වභාවයන් තුල ස්ත්‍රී හරි පුරුෂ හරි මොනවද වැඩිපුර ක්‍රියාත්මක වෙන පදනමක් තියෙනවා තෝතැන්නක් තියෙනවා ඒක පටිග වෙන්න පුළුවන් ඒක කාම රාගානුසය බයි සදතයක් වෙන්න නැත්තම් දේශ චර්යාවක් වෙන්න. නැත්තම් ඉස්තිතක්ක චර්යාවක් වෙන්න. බුද්ධි චර්යාවක් වෙන්න. සද්ධා චර්යාවක් වෙන්න පුළුවන්. ධිට්ඨි චර්යාවක් වෙන්න පුළුවන්. මොකක් හරි කමන්නේ මේ තියෙන චෛත්‍ය ස්වභාවයට උදව් කරන්නේ අර අපංච වලට දැක්කපු පපංචත් එක්ක වැඩිපුර සෙල්ලම් කරපු හින්දා පපංචත් එක්ක වැඩිපුර යාළුකම් හාදකම් කරටට දාගෙන හග්ගක දීලා ඒ පපංච තියාගත්ත නිසා ඒක ද්වේෂ වෙන්න පුළුවන් රාග වෙන්න පුළුවන් මෝහ වෙන්න පුළුවන් දික්ටි වෙන්න පුළුවන් විතක්ක වෙන්න පුළුවන් ඒකත් ඒ අනුව මේ සත්ත්වභාවය තුල පවතින මනසේ ඒ ශක්තිය වැඩි වෙනවා ඒ අනුසී ශක්තියෙන් වැඩි වෙලා තියෙනවා ඒවත් තේරෙන්නේ නැහැ නමුත් ඇතුලේ තියෙනවා ඒ හයිය කොහෙන් හරි දැනගත්ත දැම්මහම පොඩි පොඩි තත්වයි දාන්න ඕනේ අර කොහොම මට මතු කළ දෙන වේගයෙන් ඒ කොයි විලාහරි එළියට පැන ගන්න ලෑස්ති ඉන්නවා වගේ මං පොඩි දෙකයි දෙන්න ඕන අර සම්පූර්ණ ඒක කනෙක්ට් කරනවා වගේ හරියට ප්ලග් කරනවා වගේ මොකක් හරි තැනකට ඒ ප්ලග් කරනකොට මගේ මේ බැටරි චාර්ජ් වෙලා තියෙනවා නම් රාගානුසේ ඒ චාර්ජ් එක අනුව මගේ මෙතන දැන් කාම රාග සිතිවිල්ල බලවත් වෙලා හමාරයි ඒක වෝට් 100ක් නම් 100ක් 15ක් නම් 15ක් එක පස් වෙලා හමාරයි මුත්තටම කාම රාගය එළිය වැටෙනවා ඒතොර ද්වේෂයේ බැටරි වැඩිපුර චාර්ජ් වෙලා තියෙනවා නම් අර පපන්ට හින්දා ඒකට ප්‍රක් කරපු ගමන් ඒ කියන්නේ අනිෂ්ඨ අරමුණක් අපි දැන් දන්නවා මේවා මේ තේරන භාෂාවෙන් කියන්නේ අපිට ඒක තේරුම් ගන්න ඕන. ඒකට ප්‍රක් කරපු ගමන් අර රෙසිස්ටන්ස් එක පුරුදුලා තියෙනවා නම් ද්වේෂය කියලා කියන රෙසිස්ටන්ස් පටිගය කියන්නේ. ඒකට අනුරූප අර පටිගය නිමිත්තත් එක්ක යන්ට අර දැන් ඒ පටිගය නැත්තම් ද්වේෂ බල්බ් එක වැඩිපුරපත් වෙනවා. ඒ චාර්ජ් එක එතන ඉතර නැත්තම් පත් වෙන්නේ නැහැ ඒක. චාර්ජ් වල නැත්තම් ද්වේෂෙ ඉන්නේ නැහැ. කාමරාගානුසේ ඉතර චාර්ජ් වල නැත්තම් මට සති එහෙම තියෙනවා නම් ඒක ඒක ගියත් එක පාත සතිය විසින් ඒකද මූණ දෙනකොට මේක බලේ සීන වෙලයක්. ඒ නිසා මෙතන අනුසේ කියලා කියන්නේ ඒ ඇතුලේ ඒ අපි පපංච අනුව දුන්න ඒ ශක්තිය අනුව තියෙන ගතිපැතුන්ට. ඒක ඇත්තට හොඳ වාක්‍යයක් වුණේ නැකමක් නේ. තේරුම් ගත්තම ඒ පපංච වලට අපි දක්වන ප්‍රතිචාරයන් අනුව ගැඹුරු තෙන් ගැඹුරු මානසික කියනකොට සිත්යමක් හදාගන්න එපා දැන් මේ වචන ඔස්සේ උද මේක මට නොදනුවත්මම එක්තරා කොටසක් ශක්තිමත් වෙන බ්ලැක් හෝල්ස් වගේ කාන්දම් බලයක් වගේ මැග්නටික් ෆීල්ඩ් එක බලවත් වෙනවා. දෝසෙන් නැත් තවාන කාමරාග හරි පටිග හරි අවිජ්ජා හරි ඒ ඒ දිට්ඨි අනුසය හරි මාන භවරාග අවිජ්ජා ඒ පස්සේ අපි ඒ හත මොකද්ද කියලා ඉගෙන ගන්න හොඳද කො ටිකට ඒකෙන් බලවත් වෙන ඕන ඔකටම අනුසය කියලා. ඒක අපලඟ කතා කරන එක්කනාස්ලා තියෙනවා උත්හාන ඇතුතුලා තියෙන්න ඉඩ තියෙන මන් දන්නේ ඒ පෞද්ගලිකව තමන් දන්නවා. කාමරාගනුසේ කියන්නේ ඇහැ කන දිව නාසය හම ඒව නිසා ඇතින උත්තේජකයන් පිනවන්ට තියෙන උවමනාව ආසාව කාමරාගනුසේ. පටිඝානුසය කියලා කියපි දන්නවා තරහව ඒක රෙසිස්ටන්ස් එකක් තියෙන ඒක අකමැත්ත පල කරන එක පාට ඒක විනාශ කරන්න හදන නැත්තම් හොඳයි කියලා හිතනවා. දිට්ඨිඅනුසය කියලා කියන්නේ විතර්ක වැඩිපුරින් ඉඳලා අදහස් වැඩිපුර තියෙන මත තියෙන එක එක මත ඔළුවේ කැරකෙන views. ඊට පස්සේ විචිකිච්ඡානුසය කියන්නේ එක දෙයක් ගැන සම්පූර්ණ නිගමනයක තියෙන එකට ඇවිල්ලා නැහැ විශේෂයෙන් සත්‍ය අවබෝධයේ මාර්ගය පිළිබඳව. ඒක ඉවර කරන්න උවමනාවක්. මේ සැකයේ කියන එක තියාගෙන මේ ඉන්නම ඒක निराකරණය කරගන්න උත්සාහයකුත් නැහැ. ඒක කල්දා. ඒ වගේ දෙයක්. එතකොට දික්ටි වගේ අර views කියලා කියන්නේ ඒවා තමයි ඔප්පු කරන්නත් බෑ නම අනුමාන වශයෙන් තියෙන මතවාද කොහෙන් හරි අහපුවා හරි කියපුවා හරි අපි ඒකෙම එල්ලෙලින්ට හදන ගැටිය අප තුල මේ කතා කරන්න තුලත් ඒක තියෙනවා. ඊට පස්සේ මානානුසය කියලා කියන්නේ මාන කියන වචන අපි දන්නවා උඩගුකම නැත්තම් අහංකාරකමත් එක්ක එකතු වෙලා එන මානය. ඒ වගේම මමසා අනිත් එක්කනා කියන තේ ඒ බෙදිල්ල තියෙනවා. මම කියලා ආවගුවන් තව එකක් තියෙනවා. ඊට පස්සේ භව පැවැත්මක් පුහුණු වෙනවා. මම විශේෂ පුජ්‍යලයක හැටියට සත්ව භාවයෙන්ම තියෙනවා. නමුත් විශේෂ පුජ්‍යලයක හැටියට අනිත් ලෝකෙ ඔක්කොටම වඩා බිලියන 7ක් ඉන්නවා නම් මිනිස්සුයෝ පමණ සත්ත්වයේ ඔක්කොටම වඩා මෙයාගේ ඇහැ, මෙයාගේ කන, මෙයාගේ දිව, මෙයාගේ නාසය, මෙයාගේ හැම, මෙයාගේ ඉන්ද්‍රිය පද්ධතිය, මෙයාගේ මනෝ, මෙයාගේ විඥාන අගේ කියලා වෙනම විදිහකට පවතින්න ඕන අරයට වඩා හොඳට. කම්ම වශයෙන් මා කියන්නේ කම්ම වශයෙන් හොඳ වෙන්නේ කොහොමද? ඒ භවපෑත් මූමනා. ඊට පස්සේ ජීවිතයේ පිළිබඳ ඇත්ත තත්ත්වය දැනගන්න කවර හෝ උනන්දුවක් නොනකමුකුත් නෑ. ශරීරයේ තේරුම් ගන්නෙත් නෑ, මනෝ තේරුම් ගන්නෙත් නෑ, ආයතන තේරුම් ගන්නෙත් නෑ, ධාතු තේරුම් ගන්නෙත් නෑ. ඒ නිසා මේ දුක තේරුම් ගන්න නැතුව ඉන්න ඉන්න වෙන විදිය අවිජ්ජානුසී. ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් අපි කෙටියෙන් මතක් කරන්නේ. ඒක මතක් කරගත යුතු මේකෙදි මේ අනුසය පිළිබඳ මම මේ පදනම සෙක්ස්වයිතරයි මාත් බලන්න කැමති. අනිත් කල්යාණ මිත්‍රයනොත් දෙයට මේකෙන අදහස් දක්වන්නේ මේ ප්‍රශ්න තියෙනවනේ ඕනෝ සාකච්ඡා කරමු අවසාන පිළිතුර මේ කතා කරන්න තුනින් එනවා කියලා හිතන්න එපා. තථාගත ධර්මයේ තමයි අපි අවසාන නිගමනයේ තියෙන්නේ. සම්මා සම්බුදු සරණයි හැමදාම. සම්මා සම්බුදු සරණයි සත්‍යයෙන්මනේ බොහෝපෙන් අද අපි සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ සප්තක නිපාතේ අනුසය ප්‍රහාණ සූත්‍රයේ අඩංගු කරුණු සාකච්ඡාවට ගෙනුනේ. සත්‍ය සමාපිත විස්තර කළ දුන්නා ඒ අනුසය ධර්මයන්ොත් ඒ වගේ මේක අදාළව වෙනත් සූත්‍ර වලින් කොටස අරගෙන පැහැදිලි කළා යම් ආකාරයක ආරම්භයක් ලෙසට. ඉතින් මම ගෞරවයෙන් යොමු වෙනනම් කල්යාණ මිත්‍රයන්ට අද සාකච්ඡා කරපු කරුණු පිළිබඳව යම් පිළිතුරක් මතු කර ගන්න තියෙනවා නම් මේ සාකච්ඡා කරපු විස්තරයට අනුව මේ අවස්ථාව තියෙනවා මම විවෘත කරන්න හැමෝටම ඉස්සෙල්ලාම ප්‍රශ්න අදහස් තියෙනවා නම් ඒක කියන්න පුළුවන්. කරලා අද මම යමු වෙනනම් දිරුක් මාත්නා දිරුක් මාත්නා මට ප්‍රශ්න ප්‍රශ්නයක් අහන්නම්. කල්යනා මිත්‍රෙක් පුළුවන් නම් ඒකට දවස් දෙන්න. දැන් සතියේ මා පිට පැහැදිලි කරා මේ අනුශය ප්‍රපංච ප්‍රපංච නිසා අනුශය නිකන් ශක්තිමත් බන්ධනය මම තේරුම් ගත්තා කියලා නිකන් ශක්තිමත් වෙනවා වගේ ඒක නිකන් මේක අනුශයට පදනම වැටෙන්නේ ඒක චාර්ජ් වෙන එනර්ජි එක වගේ නිකන් එහෙම වෙන්නේ ඒ ප්‍රපංචව අපි ප්‍රපංච නිසාද නැත්නම් ප්‍රපංච සමය ප්‍රපංචව අපි ඒක ප්‍රපංචවට දෙන අගයද මට ඒක එච්චරම තේරෙන්නේ නැහැ කිසිම මට දැනගන්න ඕනේ. දැන් ප්‍රපංච ඇති වෙන්නේ අනුසයක් ඇති වෙන්නේ අනුසයක් නිසාද එහෙම නැත්නම් ඒක ඒ පිළිබඳව පොඩ්ඩක් මට දැනගන්න ඕනේ. ඇයි ප්‍රපංච ඇති වෙන්නේ මම ඒක මොකක් හරි අනුසයක් හිත කරගෙන මාන අනුසයද ඒ වගේ මගේ අදහස තමයි. දැන් හරියට දැන් අපේ මේ ඉන්දියාවෙන් බාහිර ආයතන වලින් එන්නේ වනිකන් අපේ හිතට ඇවිල්ලා ඒවා සංස්කාර වෙනකොට ඒවා නිකන් අර ෂේප් වෙන්නේ. ඒක නිසා ඒක මානව ඒක දැනගන්න කැමති කාට හරි පිටියක් වැඩිපුර විස්තර කරන්න පුළුවන් නම් පෙරවන් සරණයි. දෙරොක් මාත්‍ය අපිට ඔබතුමාගේ අවසාන කොටස වැඩි ඇහුන්නේ නැහැ කැඩි කැඩි ඇහුන්නේ. මුලින්ම ඇහුවේ ප්‍රපංච නිසා අනුශය ශක්තිමත් වෙනවාද කියලා. ඒ වගේම අනුශය නිසාද ප්‍රපංච තියෙන්නේ නැත්නම් ප්‍රපංච වලින් අනුශයට උපකාර කරනවාද වගේ කියලා අදහසක් ඇති වුණේ. ඊට අමතරව යම් දෙයක් ඒක තමයි දැල්වත් ජයන්ත මහත්මයාට කියන්න ඕන උනේ. අනුශය දැන් මට දැනගන්න ඕනේ ප්‍රපංච ඇති වෙන්න නම් එහෙම මොකක් හරි විශේෂිත අනුශය ධර්ම වැඩ කරන්න ඕනද කියලා දැනගන්න කැමතියි. පරිවර්තන නැහැ. නැහැ බොහොම හොඳයි. මම යොමු වෙනනම් තේන මාත්‍යාට තේන මාත්‍යා ඔබට පුළුවන් ද අපිට දිරුක් මාත්‍යා කිසි දෙයක් සම්බන්ධයෙන් උත් යම් කරුණක් හස්තලා අපිට එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ආ දිරුක් මාත්‍යා කිපක ගැන මට තියෙන්නේ දැන් අනුසය ගැන මට මම දැනගෙන මගේ දැනුම නම් අනුසයට අලුයට ගිනි පුපුරු වගේ කියලා තමයි මම අහලා තියෙන්නේ. කන් නිදාගෙන ඉන්න ස්ථල්පෙක් වගේ ඒක ඕන වෙලාවක මතු වෙන්න පුළුවන් කියන එක. දැන් අනුසය කියන එක ඇති වෙන්නේ හැටි මම හිතන්නේ දෙරොක් මාත්‍රේ දැන් උදාහරණයක් හැටියට මට කියන්න පුළුවන් මගේ අත්දැකීමක්. මට මේ චිත්‍රපටි නැත්නම් මූවිස් ඔන්ලයින් මූවිස් බලන්න ඇඩික්ෂන් එකක් තිබුණා ළඟදී. ඉතින් මම ඒක කරන්න මට ඒක තව තවත් ඒකට පුරුද්ද තු වෙලා යනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ අනුසය කියලා කියන්නේ. ඒක කරන්න දැන් චිත්‍රපටිය බලනකොට එතනින් ඉවර වෙන්නේ නැහැ. තව එකක් බලන්න හිතනවා. ඊට පස්සේ තව එකක් බලන්න හිතනවා. ඒ විදිහට බලන්න හිතනවා. මේක මම කඩාගත්තේ නම් විදිහ නම් ඒක මම කියන්නේ මම අදිස්ථාන කළා මේ දවස් තක් මම චිත්‍රපටි බලන්නේ නැහැ කියලා මට මම ගැත්තේ නැහැ ජීවිතේ දැන් බලන්නේ නැහැ කියන හිතුවිල්ල මම ගැත්තේ දවස් 7ක් මොකද දවස් 7ක් කියන එක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් කාලයක් ඉතින් මට ඒක කරන්න පුළුවන් වුණා එතකොට ඒ කිරීමේදී අර පුරුද්ද මට ටිකක් කඩා ගන්න පුළුවන් වුණා ඒක පුරුද්දේ සැර බාල වුණා ඉතින් මේ විදිහට දැන් ඒ බ්‍රහ්මචාරී නම කියන කත් මට හිතෙන්නේ මේ අපේ පුරුද්දේ සර බාල කරන්න අපි සිල් ගන්නකොට සමහර වෙලාවට ඉස්සර සිල් ගන්නකොට දවසක් සිල් ගන්නවා නැත්නම් පස්සේ කට සිල් ගන්නවා විදිහට තියෙනවා. ඒ කරන්නේ මට හිතෙන විදිහට අපි තියෙන නරක පුරුදු නවත්තගෙන ඉන්නවා එක දවසක්. ඒක දවසක් නවත්තගෙන ඉඳීමේදී ලොකු වාසියක් වෙනවා. මොකද ඒ පුරුද්ද කඩාගෙන කැඩෙනවා පොඩ්ඩක් පොඩ්ඩක් සර බාල වෙනවා. ඒ සර බාල වුණාම ඒක කඩා ගන්න ලේසි. ඉතින් මේ අනුසය ධර්ම හරියට අපි ළඟ තියෙන නරක පුරුදු ඒක තමයි මේ කාම රාග ප්‍රතිග ඒ හැම එකක්ම මම හිතන ඒව ගැන විස්තර කළොත් වඩා හොඳයි කියලා. මොකද මේ කාම රාග කියන්නේ විදිහට කොහොම විස්තර කළොත් වැඩිය දැනගන්න පුළුවන්. මේ හැම එකක්ම අපේ තියෙන මේ අපේ ළඟ තියෙන නරක ධර්මයි. මේ නරක ධර්ම හදාගන්න තමයි මේ බ්‍රහ්මචර්යාව කරන්නේ. ඒතර බ්‍රහ්මචර්යාවේදී අර පුරුද්ද කැඩුනහම අපි එක්තරා කාල සීමාවකදී කරනකොට ඒ පුරුද්ද කැඩෙනවා. දැන් අභිධර්මයේදී මම අහලා තියෙනවා අපි සිත පහළ වෙන්නේ මේ රූප කලාප වගේ නැත්නම් රූප කියන්නේ චිත්ත රූපේ විදියට. ඉතින් ඒ මතුවෙන ඒපත් යම්කිසි නරක සිතක් අපේ සිතේ මතුවුණා නම් ඒ සිත අනිත් සිතට ගමන් කරනවා. ඒ විදිහටයි මේ සිත් පරම්පරාව යන්නේ. ඒක දැන් අපි බ්‍රහ්මචර්යාවෙදි කරන්නේ අර නරක ධර්ම කඩන එක නැත්නම් නරක සිත් පහල කරන එක එක්තරා කාල සීමාවක් හරි නවත්ත ගන්නවා. මේ නවත්ත ගන්න කාල සීමාව තුළදී අපේ සිත් වල සිත් පරම්පරාව පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වීම නිසා අපිට මේ අනුසය කියන්නේ ඒ නරක ධර්ම ප්‍රහාණ කරගන්න අපිට ටික ටික ශක්තිය ලැබෙනවා කියන එකයි මට තේරෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සියලු මාත්මයා බොහොම පිං. මම සමා වෙන දැනට මහත්මයා මට මේක කතා කරන්න හිතුනේ ඒ එතන සම්බන්ධයෙන්ම එක මේ දැන් එතුමා සඳහන් කරේ මේ ප්‍රායෝගික වශයෙන් අපිට තිබෙන යම් යම් පුරුදු අපි මේ ගමන් මාර්ගයේ දෙන්නේ යන්න අපහසු වෙන හේතු වෙන දේවල්. ඒවත් ඇත්තටම බොහොම වැදගත් කියලා හිතනවා මේ එතුමාගේ සඳහන් කළ සමහර දේවල් විශේෂයෙන්ම නරක පුරුදු වලින් ඇත්තන. නමුත් මට හිතෙන මං තේරුම් ගන්න තිබුණේ ඊට එහා කීතනක් වගේ නිකන් මේ අනුසය ධර්ම උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු මට දැන් මේ මොකක් හරි දැක්කාම හරි ඇහුණාම හරි ඒ වගේ වුණාම එක පාරටම හිතට එනවා එක්ක මේකට කැමති වෙන ගතියක් එක්ක අකමැති වෙන ගතියක් එක්ක ඒක ගැන කිසිම උදාසීන ගතියක් එහෙම එකක් තියෙනවා. අපි දැන් හොඳට බැලුවොත් එන්නේ ඒක පුදුමයි. ඒක ටිකක් වැඩි පිළ වගේ එන්නේ එනකොට ඉතින් අන්න එහෙම තත්ත්වයක් ගැන තමයි මම හිතුවේ. ඒක ඉතින් තව දුරට ගියාට පස්සේ ඒක පුරුදු වශයෙන් ගිහිල්ලා මේ තව කරන්න ඒවා ඒක ඒ තත්ත්වයට යන්න පුළුවන්. මට හිතෙනේ ඒවා කැලස් වගේ කප්පයකට යන්නේ අර විතික්කමන කියලා අපිට කිව්ව සත්‍යීතුමා මුලින්ම දේශනා කරේ අන්න ඒ වගේ තත්ත්වය. ඒක ඊට වැඩිය අර පාරට මේක දැක්ක ගමන් අර එන රේල් පාරකට යනකොට අර පීල් එහෙම මෙහෙ වුණත් ඒක කොහේ යනවනේ මේ මාර්ගයම වගේ අන්න ඒ වගේ නිකන් පුරුදු විදිහකට යන්න වගේ නිකන් එහෙම දෙයක් මාර්ගයේ තමයි මට දැනුනේ. ඒකයි අර ඉතින් ඒක ඒකත් එක්ක සම්බන්ධ කරගෙන මම ප්‍රපංච කොහොමද පෝෂණය වෙන්නේ වගේ දැනගන්න ඕනනේ. තෙරුවන් සරණයි මම හිතනවා කියපු දේ අහුණා කියලා. ඔව්. දැන් දුවත්තේ තෙරුවන් සරණයි මම කතා ගන්න ඇහෙනවද? හොඳයි. තෙරුවන් සරණයි. ඔව් මම හිතන්නේ දිලුක් මහත්තයා බොහොම මටත් හිතිච්ච කාරණාවම මතු කරලා සේන මහත්තයා කියනකොට කියපු දේ. ඒ සේන මහත්තයා කියපු දේ බොහොම හොඳයි. අපි ඒක කළ යුතුමයි. මේ නමුත් අනුශය ගැන නේද අපි කතා කරන්නේ. අනුශය කියන්නේ ඊට අද සාකච්ඡාවට අපි අනුශය තෝරා ගත්තේම එක පරමාර්ථයක් ඇතුව. ඒතුව තමයි මේ අද දිලුක් මහත්තයා මතු කරපු කාරණා. මොකද මේ අපි දැනට හිතමු අපි නැතත් අපි දැනට හිතමු අපි සිය බොහෝ දේවල් බොහෝ දුර ගියායි කියලා අපි හිතමුකෝ. අපි දැනට මේ විදිහට හිතමු අපි දැන් බොහෝ ප්‍රතිපදාවක ඉඳලා සීලය රැකගෙන බොහෝ හොඳ මට්ටමේ ඉන්නායි කියලා හිතමු දැනට. එසේ වුණත් මතුවෙන්න පුළුවන් ක්ලේශයන් මතුවීමට හේතුව කතා කරනවා කියලා හිතුවොත් අපිට මේක අල්ලගන්න ලේසියි කියලා හිතනවා. මොකද දැන් අපි ඉන්න මට්ටමේ දේවල් කතා ගන්න කිව්වොත් අපි ඇත්තම කතා ගන්න අනුශය මට්ටමේ දේවල් නෙමෙයි. ඊට කලින් තියෙන ක්ලේශයන් ඊට කලින් තියෙන තත්ත්වයන් යටපත් කරන ක්‍රම සහ විදිහ තමයි මේ කතා කරන්න වෙන්නේ. ඒව නැතුව අපි දැන් හිතුවොත් අපි දැන් මේ ක්ලේශයන් යටපත් වෙලා මේ එහෙම හිටියට සම්පූර්ණ ප්‍රහාණයක් සිදු වෙලා නැති තැන මේ අනුශය ක්‍රියාත්මක වෙලා හානි සිදු වෙනවා කියන දේ තේරුම් ගත්තොත් අපිට සමාජයට උදව් වෙයි කියලා මට හිතුණා. මොකද අපි දෙලුක් මහත්තයා කිව්වා වගේ අපිට මේ කරන්නේ අපි මේ අපි තුමුන් දිනා චිත්ත ප්‍රධාන ගමු සේන මහත්තයාගේ දැන් උතුම් බොහොම දවස් 7 නෙමෙයි ඒක දික් කරලා දැන් මාස 7ක් අවුරුද්දක් චිත්තපටි බලන්නේ නැහැ. චිත්තපටි නැහැ දැන් අවුරුද්ද බලන්නේ. ඒ වුණාට කවුරු හරි එක කියපු ගමන් හරි අර පැත්තෙන් ඔන්න ලංකාවේ හොඳ චිත්තපටයක් රිලීස් වෙලා මේකේ ඇවිල්ලා කියලා ඔන්ලයින් ආරංචි වෙච්ච ගමන් හිතෙන් එනවා ඒක බලන්න තිබ්බනම් කියලා. ඒ ආසාව එනවා. අන්න එතකොට අර යටක් ගහලා අර ඔයාම කිව්වේ සේනමත්තම කිව්වා වගේ යට ගිනි පුළුන් ගැට තියෙන එක වගේ මතුවෙලා එන ගතිය. එතකොට අපි දැන් මේ කතා ගන්න යද ඒ ගතිය තියෙනවා. ඒක ගැන සැකයක් නැහැ. ඔක තියෙනවා කියන එක ගැන නෙමෙයි කතා ගන්න එක තියෙනවානේ. ආම රාගනුසය තියෙනවා. පටිඝා අනුසය තියෙමයි. දිට්ඨානුසයතෝ තියෙනවා. මානංශය නැත්තිනේ තියෙන බව ඉතින් තියෙන එක ගැන නෙමෙයි කතා ගන්න උනේ තියෙනවා. එහෙමනම් අපිට දැන් කතා ගන්න සිදු වෙන්නේ මේ මේක ප්‍රහාණය සඳහා කුමක්ද කළ යුතුවන්නේ. ඒ වගේම මේක පෝෂණයක් සිදු වෙනවා නම් ඒ පෝෂණය අඩු කිරීම සඳහා කුමක්ද සිදුවිය යුත්තේ කියන කාරණාව. එතකොට මේ ප්‍රහාණය සඳහා යමක් කරනවා නම් මේ අනුශය ප්‍රහාණය සඳහා ප්‍රතිපදාවක් ඇති. මේ ප්‍රතිපදාව කුමක්ද කියන දේ තමයි කතා කරන්න වෙන්නේ. එතකොට අද මේ අනුශය පැත්තේ අපිට වෙනද කතා නොවිච්ච කොටසට ය아가න්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතනවා. මේ කුමක්ද මේ අනුශයන මහත්කුත් සේන මහත්තය කිව්වාගේ ඒ අනිද අනුශයන මොනවද කියලා යම් කිසි මට්ටමකට දැනගෙන මේ කොහොමද ප්‍රහාණය සඳහා යන්නේ කියලා මම හිතනවා ડોક્ટર මාදවට අපි ටිකක් උත්සාහ කරලා බලමු අනික කම්පියුටරෙන් සද්ද ගන්න පුළුවන් ද කියලා ඔය පැත්තට අරගෙන ඊට පස්සේ සත්‍යීතුමාට මේ මොකද කියන්න මහත්තයා ડોક્ટર මාදව මම හිතන්නේ අපි පොග මානසිකතාවක් යන අර අපේ දරුවන්ට මහත්තයා මතක් කරලා දුන්නා වගේ අපි හැමදාම මෙතන ඉඳගෙන මට අනුශය එනවා මේක මම කොහොමද ප්‍රහාණය කරන්නේ කියන එක මට මේව කියනවා අපි ඔක්කොම දන්නවා. අපි ඇත්තටම ඇයි මට මේ අනුශය එන්නේ? මම පොත උදාහරණයක් දැන් උදාහරණයක් විදිහට හිතන්නකොට මම ගැනම ගන්නකොට මම හැම වෙලේම මම ඇත්තටම මට කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. අර මම ගන්න උදාහරණයක් තමයි නිතර මේ කොණ්ඩේ කරල් කට්ටියට මගේ යම් කිසි රූපයක් විදිහට මගේ බැඳීමක් ඉස්සර තිබුණ කොණ්ඩේ කරල් කට්ටියට මගේ හිත යනවා. ඒ කියන්නේ ඒ රූපයක කොණ්ඩේ කරල් නම් ඒක මේ මට මගේ හිත ඇදලා ගන්න ගතියක් මට තිබුණා. මට ඕකම අර තමන් සතර සතිපට්ඨාන චිත්තානුපස්සනාව කරනවා නම් කොහේක තමන් හිත ගියේ කියලා අපස්සට බලන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මෙන්න මේක මෙන්න මෙතනයි මම මේ වුණේ මෙතනයි මගේ හරක පැලේ කන්න පොල් පැලේට කන්න බැන්නේ කියන එකෙන් අවබෝධයෙන් තමන්ට ඇති වෙනවා. ඒක තමයි අපි ඇති කරගන්නවා. එතෙන්දි මම කරේ විශේෂයෙන්ම මේ කර්ල් කොණ්ඩ ගැන කර්ල් වේවා මෙතික කොණ්ඩ වේවා මේකේ තියෙන අනිත්‍යභාවය මට වැදිලා නැහැ. මෙන්න මේ කොණ්ඩ දැන් අපි අර කොණ්ඩ අරගෙන මේ කොණ්ඩ දාලා කරනවා කොණ්ඩ පිටිනියක් කරනවා මේ කොණ්ඩ කර්ල් කොණ්ඩ එක විදිහට දාලා බලනවා. ඒ කියන්නේ නාන සාම්ප්‍රිය මගේ ඩ්‍රේන් එක හිර කරලා තියෙනවා මේ කොණ්ඩය. අන්න ඒ වගේ මේ ආදීනම එක්ක මේක බලාගෙන කියොත් ඊට පස්සේ ඒ කොණ්ඩේ කර්ල් කඩියගේ ඒ කර්ල් කොණ්ඩේ ඉදලා තියෙනවා. ඔය ඔක්කොම ආදීනම ටික මේක පවස්ස ගන්න බෑ කියන ආදීනම ටික මම මතක් කරගන්න උත්සාහ කරනවා. ඔන්න ඔය අනුශය ධර්මයේ එනකොට මම හැම වෙලෙම කියන්නේ අනුශය ධර්මයේ එනකොට තාමත් අපේ මේ කියන්නේ නොතකින් නොදෝමකින් කියන බයක්. එහෙම නැත්නම් මේක මට එන්න එපා, මේක මට සුදුසු නැහැ කියන මතය ඉඳන් මේක දිහා බලන්න එපා. මේක පාටියක් ගන්න ඕන වැඩ. මට අනුශය ධර්මය මතු කරන්න දෙන්න. ඒ කියන්නේ මම හරි කැමති දැනට මම ඉන්න සත්‍ය අනුව කලකෝලාහල තියෙනවා. ඒ කියන්නේ පාරේ වාහන දැන් අපි කැමති නෑ සාමාන්‍ය ජීවිතයේදී කලකෝලාහල වෙන. ඒ කියන්නේ හතහමාරට උදේ ගිහේ පටන් ගන්න ඉස්කෝලේ ගාව හතහමාරට නම් ඒ වෙලේ අපි පාරේ යන්න කැමති නෑ. මොකද හේතුව තමයි අපිට අපේ ප්‍රේෂය ඇවිස්සෙනවා. මම හරි කැමති යන්නේ ඒ වගේ අවස්ථා ගිහින්න ප්‍රැක්ටිකලි මම බලන්න මට මගේ ද්වේෂය ඇවිස්සෙනවා කියලා. මම හරි කැමති ඒ වගේ මගේ අරුෂය ධර්මයන් ටික අවසන් වෙන ධර්ම ටික ගෙන්න ගන්න. මම හරි කැමති මම ක්‍රියාකාන්තාවක් ඇත්තටම මම ඇත්තටම මේ දවස්වල දැන් කරන දෙයක් තමයි කවුරු හරි ගහ ගන්නවා නම් එතෙන්ට ගිහිල්ලා මම බලනවා මට මේක මොනවා හරි කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මගේ මොනෝ චිත්තයෙන්ද ඇවිස්සෙන්නේ? මගේ මම වෙන නාම රූප හදාගත්තා. අන්තිමට මේකේ වෙන්න ඕන මොකක්ද? මොනවා හිතේ මම මේක හිතින් කියලා නවත්තන්නම් අපි. මම හිතන්නේ ගොඩාක් යම්පුරට යන්නේ නැතුව මට පූර්ණ දෙයක් තියා මේ ඇත්තටම වෙන්නේ මොකක්ද? මම කරපු කර්ම, මම කරපු කර්ම නිසා කර්ම විපාක දෙන විපාක කර්ම මට ඇති වෙලා දැන් තියෙනවා. ඒ විපාක කර්ම ටික පළ දෙන වෙලාවට මම ඒකට රියැක්ට් කරන්න ගිහිල්ලා තවත් සංස්කාර හදන්න යන්නේ නැතුව මං ඒක ගෙවෙන්න දීලා මුකුත් ඇක්ෂන් එක සාලස් තමයි කියන්නේ. කොහොම තමයි අන්න එතන තමයි අපි ඉන්න ඕන. මෙන්න මේ ක්‍රියාවලිය නිසා මට විපාක ධර්ම වලින් විපාක දෙන ක්‍රියාවලිය නිසා මම තවත් සංස්කාර හදන්න නැතුව මට ඉන්න පුළුවන් නම් මට මේක ගෙනියන්න පුළුවන් නම් අන්න ඒකම වැදගත්කම තියෙන්නේ. අනුශය ධර්මයට එන්න දෙන්න, අනුශය ධර්මයට එන්න දෙන්න. ඒක එනවා එනවාමයි ඒ අනුශය ධර්මයේ පිටිපස්සට ගිහිල්ලා බලන්න මොන තැනද දෙකී ස්වරූපයේද ආහාරයේ ප්‍රතිකූලතාවයේද වේදනාවට මම ආගිය දුන්නේකද වේදනාව ප්‍රතික්ෂේප කරපෙකද මොකද්ද මට මේ වෙලා තියෙන ප්‍රශ්නේ කියන ප්‍රශ්නයට යන්න. ඒකේ ආදීනව බලන්න, ඒකේ ආදීනව බලලා ඒ ආදීනව මට එපා මෙන්න මෙහෙම වුණොත් මට තව ජීවිතයක් කියන්නේ ඒකේ නිස්සරණය බලන්න මෙන්න මෙහෙම වුණොත් මට මේක නැති කරගන්න පුළුවන් ඕක දෙතුන් සැරයක් කරන්න කරපු ගමන් මේක යම් කිසි ප්‍රමාණයකට නවත්ත ගන්න පුළුවන් තමන් අන්නාර වගේ. ඒ කියන්නේ තමන් මේකෙන් දැන් අපි ඔය හැංගි හොර හැංගිලා හිටපු කාලය, ඒ කියන්නේ රුක්ක මූල ගතෝවා ආරම්භික ගතෝවා ඒ කාලය මං හිතන්නේ අපි ඉක්මවල තියෙන. දැන් අර අපේ තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා වගේ ගමට ගිහිල්ලා බලන්න, ෂොපින් මෝල් එකකට ගිහිල්ලා බලන්න, සංගීත සජ්ජාක්ෂණයකට ගිහිල්ලා බලන්න තමන්ගේ කාමයන් නැවිස්සෙනවද, තමන්ගේ ෂොපින් මෝල් එකකට ගිහිල්ලා බලන්න තමන්ට ඉස්සර වගේ තමන්ට ආස කරන වොච් එක, ආස කරන ටී-ෂර්ට් එක, ආස කරන මේක මේවා හොඳට මතක තියාගන්න. මේවා නොතකින් නොදොමකින් කියන එකත් හරි තමන්ට ආවනම් අන්න එතනම තමන්ට ප්‍රශ්නය. මොකද මේක යම් ප්‍රමාණයකට උපේක්ෂාවයි. ඇත්තටම මේ අපිට ඔක්කොටම වෙලා තියෙන්නේ මෙතන මොකද්ද? අපේ මුදිතාව. අපේ මුදිතා කියන ගුණය, ඒ කියන්නේ මෙත්තාව වැඩිලා තියෙනවා, කරුණාව තියෙන එකත් අපිට යම් ප්‍රමාණයකට දැන් දෙන්න පුළුවන්. මුදිතාව කියන ගුණය අපේ තාම දෙයක් තියා බලන සතුටු වෙන්න පුළුවන් හැකියාව අපිට තාම මනින්. අපි තාමත් කරන්නේ නොසකින් නොදොමකින් මේක එන්න එපා, මේකමට අයහපතක් කරන්නේ කියන දිට්ටි කෝණෙමයි තාම ඉන්නේ. ඒක නිසා මේ දේවල් එන්න දෙන්න, මේ දේවල් වලට මූණ දෙන්න, මේ දේවල් උපේක්ෂාවෙන් අනේ මම මේක ඉක්මවා ගිහිල්ලා කියන තත්ත්වයක සමන් ගිහිට පත් කරගන්න තත්ත්වයට මුදිතාව දිනු කරගන්න, මේ මුදිතාව දිනු කර ගැනීම තුළින් ඒකට ඒ එන වේදනාවල් වලට සමන් රියක්ෂන් එකක් නොකර මොනවත් නොකර ඉන්න පුළුවන් හැකියාව තමයි තියෙනවා. ඒ කියන්නේ මේක නොදකින් නොදෝමකින් කියන එක නෙවෙයි. මම නොදකින් නොදෝමකින් කිව්වත් ඒතාත්මම සංස්කාර හත සමන් මෙන්න මේ විපාක වශයෙන් ඵල දෙන්න ආපු මේ කර්මයන්ට මම මුකුත් නොවන සංස්කාර සමතයකට පත් කරනවා කියන අදිස්ථානෙන් ඒ දේවල් තියා මුදිතාවෙන් බලන්න උත්සාහ කරන්න. අන්න ඒක තමයි මම හිතන්නේ අපිට මතු කරගන්න, මට තේරෙන විදිහට මතු කරගන්න ඕන ධර්මයක්. සම්මා සම්බුද්ධ සර්. සම්මා සම්බුද්ධ සර්ණයි ડોક્ટર මාදෝ බොහොම පිං බොහොම වැදගත් දැනකට සාකච්ඡාව ගේන උපකාර වෙයි කියලා හිතනවා මේ උතුමායි මතු කරපු කාරණාවන්. අපි ගෞරවයෙන් සත්‍යතුමාට යොමු වෙනවා නැවත සත්‍යතුමාන්නේ මේ සාකච්ඡාවේ ඉතුරු කොටස අපි ඊටම මේ කියන මුල කොටස අපි ඊටම හොඳින් අවශ්‍ය කොටස් ටික සම්පාදනය කරගත්තා. ඉතුරු කොටස යොමු වෙන සත්‍යතුමානේ අපිට ඔබතුමා අපිට කලින් පැහැදිලි කරලා දුන්නා මේ අනුශයන් හත මොනවද කියන එක කෙටියෙන්. කාමරාගම් සේ පටිකාන් සේ සද්දිට්ඨාන් සේ ආදි වශයෙන් විචිකිත්සාන් සේ මානාන් සේ බවරාගම් සේ අවිජ්ජාන් සේ මොනවද කියන දෙක කෙටියෙන් පැහැදිලි කළා. තව කාලේ සහ සුදුසුණගේ හිතනෝ නම් ඒ මොනවද කියන එක තවදුරටත් පැහැදිලි කරගන්නත් අපි කැමතියි. ඒ වගේම හිතනවා මේවා දැන් අපිට කොහොම කාමරාගම් සේ එහෙම නැත්නම් පටිකාන් සේ දිට්ඨාන් සේ කිව්වම මේවා ඇති උනේ අපේ පූර්ව භවයන් හේතු හින්දානේ, ඒ අනුශයක් බවට පත් උනේ. ඉතින් ඒවා අපි දැනටත් කරමින් ඉන්නවා. ඇති ඒ පෝෂණය කරනවා කියලා වචන ඉස්සලවන් කරලා අනුශය පෝෂණය කරන්නේ අපි කොහොමද? අපි අනුශය පෝෂණය කළේ කොහොමද කලින්? දැන් ඒවට මේවට හේතු වෙන ධර්මතාවයන් තියෙනවානේ. දැන් අපි තථාගත මාසික පැහැදිලි කරලා දීපු වෙනකුත් ධර්මයන් ධර්මතාවයන් මේවට හේතු වෙනවා. ඇති පටිඝානුශයට උපකාරක ධර්ම මොනවද? කියන දේවල් බට වල අපිට යන්න පුළුවන් නම් අපිට ඒ පෝෂණය වෙන තැන් බලා ගන්න පුළුවන්කම තියෙයි. ඊගාවට දැන් මේක ප්‍රහාණය කරන කමේකටත් අපි එන්න ඕනේ. අද නැතත් වෙනත් සාකච්ඡාවකදී හෝ මේ ප්‍රහාණය සඳහා කුමක්ද ප්‍රතිපදාව කියන දේ. එතකොට මේ ඒකත් අපි දැනගන්න මේ පැත්තට යොමු වෙන්න කැමති අද හෝ වෙනත් දවසක හෝ ඇත්තටම මේ අනුසේ ප්‍රහාණය සිදුවෙන විදිය නම් අර චක්කු කුමක්ද කියලා දැනගන්න එක, චක්කු ස්පර්ශය කුමක්ද, විඥානය කුමක්ද ආදී වශයෙන් නිසියාකාරව දැන ගැනීම අපි මෙතුවක් අධිකර මේක කතා කරලා තිනවා. ඒව තව තවත් දැන ගැනීම, ඒ සත්‍ය වශයෙන්ම දැන ගැනීම තුලින් ඇතිවන්නා වූ ඒ සම්මාදිට්ඨිය ඇතුළත් ඇතිවන්නා වූ ආරියෂ්ඨාංග මාර්ගයේ ගමන් කිරීම නිසාම කියන බව තමයි පොතපතේ තියෙන්නේ. නමුත් ඔක අපි ප්‍රායෝගිකව යොදා ගන්න මට්ටමට ප්‍රතිපදාවක් ඇටියට කතා ගන්න පුළුවන් වුණොත් කැමතියි. ගෞරවයෙන් සත්‍යතුමාට අපි යොමෙමු මේ ඉතුරු කාලය අපිට ඒ සඳහා ඒ මාවත ඉවර කර දෙන්න ලෙස ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සත්‍යතුමාට. දැන් තථාගතයන් වහන්සේට නමස්කාර විය භූම්පින් හැම කල්යාණ මිත්‍රයෙකුම මේක ආලෝකයක් වෙන විදිහට කතා කරේ කියන මෙතෙන්දී අර පුරුද්ද කියන වචනේ හොඳයි, පුරුද්ද ඊට පස්සේ චරිත කියන වචනේ හොඳයි මේකට ගන්න. ඒ චරිත බලපෑම කියන එක චරිතවල චරිතයක් වැඩි දියුණුවට බලපාන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. හැබැයි අපි මෙතෙන්දී භාවනා මාර්ගයට වැටෙනවා නම් මේ තාම කෙටියෙන් කියන්නේ සංඥා වැඩි යුතු සංඥා අමතක කරන්න හොඳයි. අමන්ත ඉව වැටෙනවා මට මේක තමයි දිනු කරන්න ඕනේ කියලා. අපි ඉගෙන ගත සංඥා ටික ඒවා. එතකොට අර කලින්ම කියවුණු ප්‍රශ්නේ පපංච නිසා අනුසය පෝෂණය වෙනවද, අනුසය නිසා පපංච පෝෂණය වෙනවද කියන එක ඇත්තෙම චක්‍රයක් ඒක. මොකද අර තමන්ගේ ඉන්ද්‍රිය අනුභූතීන් වලට ඒ කියන්නේ මොනවා හරි ඉන්ද්‍රියට සම්බන්ධ වෙනකොට මම ඒකට ප්‍රතිචාර දක්වන්නේ මගේ අනුසය වල තියෙන බලයට අනුව. ඊව තව මට දෙන්නේ පෝෂණය. දැන් අර පපංච වලදී එක බුදුහාඳු දේශනා කරන කොට දේශනා කර පාලි පාඨයෙන් යුත්තේම යතෝ නිධාන මොනවාරි හේතුවක් පදනම් කරගෙන පුරිස පපංච සංඥා සංකා සමුදාචරන් මේ ප්‍රපංච සංඥා සංකා ටික කියන්නේ ඒගෙන තමන් හදන ඩ්‍රාමායි මනෝමය සිහිනේ මනෝමය තමන් ගොඩනංවන කාම සිහිනේ හෝ ද්වේෂ සිහිනේ හෝ මාන සිහිනේ හෝ මොකක් හරි එක ඒ කතන්දරේ ඒ නාට්‍ය ඒක මං ගොඩනගන්නේ මගේ මගේ මනසේ තියෙන චරිතය හා නැමියාව නම්‍යශීලී බව අනුව තමයි. එතකොට මේ නිදානය කියන යක් මොනවාරි හේතුවක් නිසා පපංච සංඥා සංකා ගොඩනගෙනවා නම් වැඩි වෙනවා නම් එත් ඒ මුලට ඒ ටිකට එතන අභිනත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං තමන්ට තේරෙනවා නම් මෙතන අකී කරන්න දෙයක් නැහැ. අර සංඥා ඉන්නේ එතකොට තමයි. දැන් අර ජීවිතෙන් මොන හරිව ඇටි කරගෙන තියා ගන්න ඕන කියලා අසුභ සංඥා වෙන්න පුළුවන් මෙත්තා වෙන්න පුළුවන් ඒ වගේ දේවල්. එතකොට ඒ තමන්ට තේරෙනවා නම් දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉන්ද්‍රිය සංවරය ඔක්කොම මතක් වෙන දු සංඥා. ඒ මතක් වෙනවා කියන්නේ මේක මේ ඔළුවට යවන්න විතරයි මේ වෙලාවට. ඒක තේරුම් ගන්න. එත්තචේනත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං එතන තමන්ට පේනවා නම් මේක අගේ කරන්ට දෙයක් නැහෙනි මෙතන අගේ කරනවා කියන්නේ ඒක එක්ක හැප්පෙන්නවත් දෙයක් නැහැ මේක මම ගැටෙන්නේ මොකටද මේකත් මොකටද මම මේක පැටලෙ ඉන්නේ රාගෙන් හරි ද්වේෂයෙන් හරි පැටලෙන්නේ දෙකෙන් අජෝසේතබ්බ මේක හිතේ තියාගෙන ඉන්න ඕනේ මේක සමාව දිල තමන්ත සමාව දිල හරි මේක අනිච්චයි කියලා හරි ඉවර කරන්න ඕන ඒසේවන්තෝ රාගානුසයං ඒතේවන්තෝ පටිඝානුසයං ඔය හත ගැනම කියන මේක ඒ කියන්නේ දැන් ඒතකොට තේරෙනවා අපිට පපංචම නිදානේ පපංච නෙමෙයි පපංච නිදානිය මොනවා හේතුවක් නිසාවනම් ඒක අගේ කරන්න ඕන දෙයක් නෙවෙයි තියා ගන්න ඕන දෙයක් නෙවෙයි කියලා තමන්ට තේරෙනවා නම් ඒකම තමයි මේක කෙලවර කියන්නේ ඊළඟට අපි මේ ඉගෙන ගන්න ජාති දැන් අපි දන්නවා දැන් අපි කෑම කනවා ජීර්ණ පද්ධතියක් අපිට තියෙන අපි කෑම කන අපි ගමු මල්ටි වයිටමින් පෙත්තක් කියලා තෝටලේසිය ඒක කන කෑම වල තියෙන જાති මේකේ මේ කොම්පැක්ට් කරලා තියෙන ඒකේ සංයුක්ත කරලා තියෙන තදට ඒ නිසා එතකොට ඒකේ කැල්සියම් තියෙනවා වයිටමින් A තියෙනවා B12 තියෙනවා අවශ්‍ය අනිත් අයන වර්ගයේ කොහොම જાති තියෙනවා කියලා හිතමු ඒක ගත්තහම ශරීරයට කැල්සියම් ඕන තැනට ඒක යනවා. ඒක බෙදෙනවා මොකෙන්ද? අක්මාවි liver එකෙන් තමයි ඒක කරන්නේ. ඒක බෙද අවශ්‍ය තැනට යවනවා ලේත් එක්ක. ගිහලා එතකොට ඇට මිදුළු දක්වා ගිහිල්ලා තියන්න ඕනේ ගන්න. ඒ විදිහට තියෙනවා යනවා එතකොට. නියපොතු වගේ දේවල් වලට අවශ්‍ය විදිහට තියෙනවා නේ කොණ්ඩෙට අවශ්‍ය තැනට කොණ්ඩෙට යනවා රුධිර පම්ප කරන එකට අවශ්‍ය තැනට යනවා මේකේ තියෙනවා ගාර්ථ වලට යන්න තියෙනවා පෙනහළු වලට ඒක යනවා වකුගඩුවට ඕන જાති තියෙනවා ඒක මුත්‍රාශයට ඕන જાතිය ජීර්ණ පද්ධතිය ඕන જાතිය අනේ විදිහට ඔන්න ඔය වගේ මේ පපංච සංඥා සංඛා කන කොට මේ තේරෙන හින්ද කිය තේරෙන්න කියනොත් මේ වචනේ ඇත්තට හොඳ නැත්නම් අයින් කරන්න මේ පැයෙන් පස් ඉවර කරන්න ඒ පපංච සංඥා සංකා මම හැඳිගේරුප්පු අරගෙන අවිජ්ජාවේ අභිනන්දනයේ හැඳිගේරුප්පු අරගෙන චොප්ස්ටික් අරගෙන මේව ගිලස දානකොට ගිලිනවා. ගිලස දානකොට මගේ රාගානුසේන වැඩිපුර ඒ ෆීල්ඩ් එක නම් ඒ මැග්නටික් ෆීල්ඩ් එක නම් වැඩිපුර තියෙන ඒකටම යනවා. මොකද මං මගේ ක්‍රියාකාරකම් චරිතානුකූල යවන්න එතෙන් අවිද්‍යාවනෝ එතෙන්ට යනවා. ඒ අනුසේටි අනුසේ මුකුත් කරන්නේ බැලුවා. අනුසේ පාපයක් කළා නෑ. ඒවා තියෙනවා. ඒකපක් ඒ තියෙන ශක්තිය නිසා මතුවෙන જાතිය නම් එතන තමයි එක්කෝ අර අපි කිවිදෙන් මතුවෙන භූමි තුනක් කියලා පරිවිතාන භූමියට එනවා. එතකොට තමයි දුක තේරෙනවා. පරිවිතානෙට ආවොත් ඒකෙන් ජාන තත්ත්වෙ නැහැ. සමාධිමත් බව නැහැ. විතික්කම ගියොත් එහෙම ඒක කම්මපතයක් කියලා අමාරයි. මගේ පැවැත්ම හසුරු වෙන දෙයක් බවට පත් වෙනවා. විතික්කම අනුසේ වශයෙන් තිබුණා තියෙන ඒ තිබීම බාධාවක් වෙන්නේ. නමුත් ඒක අවිජ්ජානුසේ තියෙන නිසා ඒකේ මතුවෙන්න ඉඩ කඩ වැඩි. ඇතුලේ ඉන්නව ඕන තරම් විෂ බීජ තියෙන ඇතුලේ. මගේ ඉමුන් සිස්ටම් එක වැරදි. විෂ බීජයක් ගියේ ගමම් අර ඉමුනෝ ඩිෆිෂන්සි කියලා කියන HIV වගේ දෙයක් වෙනවා. ඒ වගේ මගේ ඉමුන් සිස්ටම් එකම ඇක්ටිවල නම් මට එන ලෙඩ වැගිනවා. අපට හෙම්බිරිස්සාවක් ආවොත් වෛරසයක් ආවොත් ඒක ෆයිට් කරන්න මගේ ශ්වේතාණු තියෙනවා. ඒ වගේ එහෙම නුනොත් එහෙම ඔය HIV වගේ දෙයක් ආසාදෙනොත් එහෙම වෛරසයක් මට ඉමුනෝ ඩිෆිෂන්ස් එක නැති වෙලා ඒ හැකියාව නැති වෙලා ඩිෆිෂන්ස් එක නැතුනහම වෙන්නේ ඒක එන ලෙඩ බාර ගන්න. ඒකෙන් තමයි දුක් විඳින්නේ යන්නේ. ඒ ශරීරය ඇත්තු නෙවෙයි ශරීරය. ඒ වගේ මම කියන අප කතා කරන සත්ව භාවය තුල තියෙන අර ඇතුලේ තියෙන අනුසය ඒව වැඩිපුර තියෙන නිසා වෙන්නේ සංඥා අඩු නිසා, මෙත්තා අඩු නිසා, සමාධි අඩු නිසා, සීල අඩු නිසා අරමුණු වෙනකොට අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේ සබ්බං කියනකොටම අර පෝෂණයත් එක්ක තියෙන නිසා පෝෂණ වල තියෙන සතුළු જાති මේක වේගින් ක්‍රියාත්මක වෙනවා. මොකද චාර්ජ් එක වැඩි ඒකට. මේ ෆීල්ඩ් එක මැග්නටික් ෆීල්ඩ් එක කියලායි. ඒකයි සිද්ධ වෙන්නේ. ඒක පපංච නිසා ඒක සිද්ධ වෙනවා කියන්නේ ඒකයි. පපංච වෙන්නේ අවිජ්ජා නිසා තමයි. නමුත් අර පපංච වලට මගේ චරිත අනුකූල මං ක්‍රියා කළාම චරිත කියන්නේ ඇත්තමතර අර භවයේ පුරුද්ද. ඉතින් මං අර අවශ්‍ය සංඥා ටික හොඳ පැත්තේ සංඥා වදල නැහැ. අසුභ සංඥා වදල නැහැ. මෙත්තා සංඥා නැහැ. ඒ කියන්නේ ඒ වගේ මට අවශ්‍ය මෛත්‍රිය නැහැ. කරුණාව නැහැ. මුදිතාව නැහැ. ඒ නිසා ඒවා ඇතුළේ පෝෂණය වෙලා තියෙන අනිත්‍යයි. අපි ඒවගෙන යන්තම් හොදන්න. මතකද අපි චේතනා සුත්ත කියලා එකක් කියන ගත්ත ඉස්සර කාලයේ මීට වඩා මෝඩ කාලයේ යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. අර කල්යාණ මිත්‍රෙක් කීටි අපිට ඉස්සර කාලේ තුමා මේක හොඳට අපිට විස්තර කළා. මොනෝhari දෙයක් ගැන ඔන්න දැන් හිතෙන්න ඕන කොහෙන්ද එන්නේ මේ මගේ ඔළුවේ මේ කතා කරන භූත භාවය තුල සිදුවෙන ක්‍රියාදාමයක්. චේතනාත්මකව මං සැලසුම් කරනවා නම් තකප්පේ විතර්කානුව සංකල්පම වනවා නම් ඊට පස්සේ චේතනාවටින් පස්සේ සංකල්පින බව අපි දන්නවා දැන්. ඔන්න දැන් මතකද අපිට මතක් කරන්නේ ඊළඟ සතියේ හරිකම අපි කච්චානහාරු මේක කියපු දේ ගැන විශේෂයෙන් මතක තියාගන්න කච්චානහාරු විස්තර කරපු මත්පින්ඩික සූත්‍රයේ කොටස. ඒක තියන්න ඕන. එතකොට මේක වඩාත් තේරෙයි. යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤානස්සතිතිය. එක සමහර පොත්වල සමහරැතු කියනවා ආරමණ මේතං කියලා. ඒකෙත් රමණය කරන්න තනක් හොයාගත්ත එනිලා ඉන්න තන විඤ්ඤාණයට රැඳෙන්න තනක් දුන්නා වේ. ඔන්න අර කලින් කතා කරේ අර චිත්‍රපට කතාව පුරුද්ද කතාව ඇඩික්ෂන් එක කියලා කිව්වේ. ඒ පුරුද්ද ඔය ඇඩික් කියන එක වෙනම කතාවක් අර නිකන් තියෙනවට වඩා තනිකම යන්තයි අපි මුගත දෙයක් කරන්නේ. මට තේරෙන්නේ නැති ඉන්න මම දන්නේ නැහැ. පුදු ජනයා දන්නේ නැහැ. එහෙමනම් මීට වඩා වෙන තැනක් තියෙනවා කියලා. ඉනිසාර මේ ඉන්ද්‍රිය ලෝකයේත් එක්ක පොරබදන්න. යන්ත චේතේති යන්ත පකප්පේති යන්ත අනුසේති ආරම්මන මේ තං හෝති විඥානස්ස චිතිය. ඔන්න මට දැන් ලෝකයක් හැදුනා. මං වැඩිපුර මට මං ස්ටේජ් එකක් හදාගන්න මට සංග දක්වන්න. මම තනියම නෙවෙයි පෘථුවේ ඉන්න අනිත් අයත් නිසා අනිත් අයට කරදර වෙන්න සමහර රංග දක්වනවා. ඒක දේශනාර්ථයක් නම් එහෙම නැත්නම් එක එක චාර්ත්‍ර අපි සංග දක්වනවා. action charity නෝ mini මරණ charity නෝ කේක charity වර්ග තියෙනවා. ආරම්මනේ සති පටිත්තා විඤ්ඤානස හෝති. ඒ ආරම්මනේ තියෙනකොට මේ විඤ්ඤානත්වයට ලොකු ප්‍රතිෂ්ඨාවක් ඉන්ද ස්ටේජ් එක. ඒ ස්ටේජ් එක තුම තමයි ඩාර රේල් පාර කිව්වේ. ඒකේ හාට මෙහාට යනවා ඉතින්. කාර්කී තමන්ගේ ඔෆිස් එකේ ඉඳලා ආපහු ගෙදරට එන්නේ කොහේ යවෙන්නේ? දන්නව රෙඩ් ලයිට් තියෙන තැන කොහෙද හැරෙන්න ඕන කිය. සමහර ලංකාව ගැනගෙන හිතලා හිතාගෙන ඉන්නවා ගෙදර ගරාජ් එකට කාර් කියන. ඒ තමයි පුරුද්ද කියන්නේ. ඒ අර මොලේට ගිහිල්ලා හමාරයි. මොලේ අපි කලින් දැක්ක පරිපත ඇඳෙනවා. අස්මින් පටිච්චිතේ විඥානේ විරුල්ලේ ඒ විඥානත්වය ප්‍රතිස්ථාපනය වුණාම ඒකට හොඳට නටනඳ ස්ටේජ් එකක් හදලා දුන්නාම රේල් පීර් දෙකක් හොඳට හදලා දුන්නාම හයි ස්පීඩ් රේල්වේ ඉලෙක්ට්‍රික් රේල්වේ දැටි එක හදලා දීලා තියෙන මැග්නටික් යන්නත් අර සබ්වේ වගේ මේ රටවල් වල විරුල්ලේ විරුල්ලේ කියලා කියන්නේ අන්න ඒක වැඩෙන්න පටන් ගන්න දැන් තියෙන්නේ. චරිතේ එතන වර්ධනය වෙලා. ඇඩික්ෂන් එක කියන වද ඔබ්සෙෂන් එක වැඩි වෙලා තියෙනවා. ආයතින් පුනබ්බවාව නිබ්බති හොති ආයෙත් මට ඒකම කරන්න ඕන නම් හරිම ලේසි. මම දේශ චරිතයන් නම් ඒක කියපු ගමන් පිච්චිලා අළු වෙලා දාලා ඇතුන්ටින් වැඩි කළා ඔළුව කැරකිලි ඊට පස්සේ ඒක බීතික්කමත් වෙලා අමාරයි සමානයි. ඒ නිසාම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භව. ඒ මේ තස කියලාත් ඔය සම්පූර්ණ මුළු ගුලියම දුක් ගුලියම ඉන්නේ ඔය හින්දා. ඊට පස්සේ එතෙන්දී ඔක්කොම කියලා බුදුහාරෝයි එකින් එකට වෙනස් කරලා කියලා නොච බික්කවේ චේතේති නොචේ පකප්පේ. යා චේතනාත්මක කරන්නේ නැහැ. ඒකනේ හිතන්නේත් නැහැ. ඒ වුණාට අසචේ අනුසේ නම් යටි හිතේ ඒ නැමියාවර අපි කිව්වේ දැන්ට අවස්ථික ක්‍රමයේ ඊට අනුව ඒක අවශ්‍ය වෙන්නේ අපේ දැනුමට පමණයි. ඒක තථාගත ධර්මය හා සම්බන්ධයෙන් දෙපයි වන් මොන්ටිසෝරි කතා ඉඩ් එක වගේ. අර සුපර් ඊගෝ ඊගෝ ඉඩ් කියලා අපි ඉගෙන ගත්තේ විද්‍යාලවල ඉගෙන ගන්න කාලේ සයිකොලොජි ඉගෙන ගත්තා නම් ඒ තත්ත්වය. ඒ තත්ත්වය තියෙනවා නම් ඒකත් විඥානය බෝධින්ට හේතුවක් වෙනවා. මට පේන්නේ හරියට. නමුත් ඒක මම ට්‍රේල් පාරක් හදලා දීලා හමාරයි, පීලි දෙකක් හදලා දීලා හමාරයි යාට යන්න විඥානය. ඒක තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ක්‍රියාවලිය. පුරුද්ද කියන වචනේ හොඳයි, චරිතය කියන වචනේ හොඳයි. චරිත හයක් ගැන අපි කතා කරනවා. චුම්බක් කුලාට පුදුගු සාඳුර තමයි විස්තර කරන්නේ. ඒ චරිතේ එක දෙකන මිශ්‍ර කර ගන්නවා. සමහරට බුද්ධි විතක්ක චරිත කියලා 14ක් එකට විස්තර කරනවා ඊට පස්සේ. නවත් කේත කර ගන්න පුළුවන් මේ චරිත තියෙනවා. එතකොට අප සොයා ගන්න ඕන වැඩිපුර මම මොන පැත්තටද යන්නේ කියලා. හැබැයි සමහරට මම හිතමු කතා කරන එක්කෙනා හිතන් ඉන්නවා එයා රාග චරිතය කියලා. නමුත් ඒ තරමටම දේශයක් මත වෙන සමහරලා. ඉරිසියා මත වෙන. ඉතින් එකින් එකට ඇඳිලා එන කෙලෙස් වර්ග තියෙනවා. ධම්මල් පුරුක් වගේ එනවා ඔක්කොම ඇඳිලා ඊට පස්සේ. දේව නැති කරන මාර්ගය දැන් බුදුහාමරේ ඒක තෙන්දි දේශනා කරන මේක තමයි මේ ක්‍රමය කියලා. සත්‍යමේ බික්කවේ අනුසය කාමරාගානුසය පටිඝානුසය දිඨානුසය විචිකිච්ඡානුසය මානානුසය භවරාගානුසය විඥානුසය. මේ සංකෝප බික්කවේ සත්තානං අභිඥාය පරිඥාය මේ අනුසය හත් දැනගන්නට දට තේරුම් ගන්නට මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න. පරිච්ඡයය අඩු කරලා දාන්න. පහනාය අයින් කරලා දාන්න. අයන් අරියු අට්ඨංගිකෝ මග්ගෝ භාවිතම්. මග්ග සංගිද්ධි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න ඕනේ. ඒක අපි පැහැදිලිවම දන්නවා. ඊ ළඟට ඉගෙන ගන්න ඕන දේ තමයි අපි අනුසය බලවත් වෙනවා කියනකොට අනුසය බලවත් මතුවෙන්නේ අනුසය ඒ හත් තියෙන කොට ඇතුලේ තියෙන විදිය අනුව ඒ අනුව ගලන දේ තමයි අර ආශව කියලා කියන්නේ. ඒ ටික තමයි වෙන්නේ. කාමාශව භවාශව දිත්තාශව අවිජ්ජාශව. ඒක තමයි මට තේරෙන්න පටන් ගන්න. ඒකේ රසය මට තේරෙන්නේ ලෝභ දෝෂ හැටියට. මෝහත් තේරෙන්නේ නැති ගතිය. මොකද ඒක අදුක්කම සුඛියත් එක්ක යන්නේ. වැඩිපුරයට කුරුට භාග දෝෂ තියෙනවා. සුඛ දුක්ඛ කියන ඒ වින්දනත් එක්ක. ඒ සුඛ දුක්ඛ වින්දන තමයි අපි අසුරු ගන්නට ඕනේ. දේශය නිසා ඇති වෙන දුක්ඛ වින්දන රාගය නිසා ඇති වෙන සුඛ දුක්ඛ වින්දන කියන එක තමයි තේරෙන්නේ හැටියට. කකා කෑම කනකොට ඇති වෙන වින්දන කියලා. මොකද සංඥාවට අනුව වින්දන තියෙනවා. දැන් මේ බැලුවාම එකම ක්‍රියාපද්ධතිය කකා තුලක් කරකේ. ඒකට තේරුම් ගත යුතු මාර්ගය අර කිව්වත් වගේ සීලය, ඉන්ද්‍රිය සංවරය, ඒවත් එක්ක යන්නේ. අදිෂ්ඨාන පූර්වක ගති අර පුරුද්ද කඩන්න ඕනේ කියලා තියෙන. ඉතින් දැන් එතෙන්දි තිට්ටි අනුසය සහ විචිකිච්ඡා අනුසය කියන දෙක තමයි ඉවර වෙන්නේ ඉස්සරු. අපිට අනිත් ඒවා කරදර කරනවා කියලා තේරුණා. වැඩිපුරම කරදර කරනවා කියලා අපිට තේරෙන්නේ කාමරාග පිටිගනේ. ඒක මතුවලා එන විදිහනේ. නමුත් ඉස්රෝම නැති වෙන්නේ දිට්ඨි අනුසය විචිකිච්ඡා අනුසය. පළමු කොටම ඒක අඩු වෙච්ච ගමම අනිත් වගේ හුලම් බැහැලයක්. සාරවල හුලම් බැස්සා වගේ. බැලුමක් බැලුම් බෝලේක හුලම් බැස්සා වගේ. net ball එක baseball එක කියලා නැන් දැන් volleyball එක හුලම් බැස්සා වගේ. soccer ball එක හුලම් බැස්සා වගේ. ඒක ඊට පස්සේ ඒක බිම ගැහුවාට පිම්බි පිම්බි යන්නේ නැහැ මතුවි මතුවි බම්පේ. ඒ වගේ ඒ නිසා අපි පළමු කොට තේරුම් ගන්න ඕන මේ සිදුවෙන ක්‍රියාදා. ඒකෙන් තමයි විචිකිච්ඡානුසය දික්ඛානුසය නැති වෙන්නේ. අපි කියන්නේ ඒකට අපිට පුරුදු හෙළ බසින් නැත්තම් පා සම්ප්‍රදායන් කුල අපිට තේරෙන බසින් කියන්නේ සෝවාන් වෙනවා කියලා. සෝත ආපන්න සුවාන් වෙනවා කියන්නේ ඇස් දෙක පියන බිම්බලයන් ගැටියක් නෙවෙයි, අවබෝධාත්මක නිශ්චයටම තමන්ට තේරෙන ආ මේකයි මම තමයි වගේ කියුත්තේ මට මේක දැන් තේරෙනවා. ඊළඟට වෙන්නේ කාමරාගුංශ පටිගානුසය දෙක. ඊළඟට අඩු වෙලා මාන භවරාගානුසය අවිජ්ජානුසය අන්තිමේ දවස. ඒව දැනුමටත් එක්ක හොඳයි. නමුත් අර්ථ ගහන්න උරසන් තමයි දිඨානුසේ පිටිකිච්ඡානුසේ. එතම සිදුවෙන ක්‍රියාදාමේ කොහොමද වෙන්නේ කියලා මේ එක පටිච්ච සමුප්පන්නතාවේ තේරුම් ගන්නට වෙනවා. වා හිතනවා ඒක තේරුමක් යන්නට ඇති කියලා. අපිට අපි මොනවද ඒ කාමරාග පටිගි කියන එක අපි දන්නවා. නමුත් අපිට ඒක හොයනවා නම් තව හොයමු අනිත් කල්යාණ මිත්‍රයනුත් ඉගෙන අදහස් දක්වන්න. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර අභිනන්දනෙ වේවා. තෙරුවන් සරණයි සත්‍යතුමානි. සත්‍යතුමානි දැන් අපිට මේ ඔය සමගම මුණ ගැහෙනවා සංයෝජන ගැනත් මේ සත්‍ය සංයෝජන සූත්‍රයේ එහෙම තීනෝනේ සංයෝජන හතක් කියලා ඒ ඔය නමමයි තියෙන්නේ නේද? කාමරාග සංයෝජන, පටික සංයෝජන, දිට්ඨි සංයෝජන, විචිකිච්ඡා සංයෝජන, මාන සංයෝජන, භවරාග සංයෝජන, සාවිජ්ජා සංයෝජන වශයෙන්. එතකොට අර මම අපි අර ඉස්සෙල්ලා විශ්මත කරගන්න හදුවා සත්‍යතුමා දැන් අපිට පැහැදිලි කරලා දුන්නා කොහොමද මේක මේ ඇති වෙන්නේ කියන කාරණාව. එතකොට එහෙමනම් මේ සංයෝජන කියන දේ දැන් අනුශය කියන දේ අපිට අපි හිතුවොත් පෙරින්නම් පැවතෙන දේ කියන දේ කියලා මේ අනුශය කියන දේ මේ සංයෝජන කියන දේ අපි මේ දැන් හදමින් පවතින දේ. එහෙනම් මේ අපිට එහෙනම් පේනවා මේ දැන් හදමින් පවතින දේ තමයි අපිට මේ ඉදිරි කාලයකට ගෙනියන්නේ. එහෙනම් නම් පෙර භව වලදී හදපු දේ තමයි දැන් අපි මේ ගෙනෙලා තියෙන්නේ කියන කාරණා. එතකොට මේ සංයෝජන කියන්නේ ඕවනම් කාමරාග පටික දිට්ඨි විචිකිච්ඡාමානාදී හතනම් මොන කොහොමද මේ සංයෝජන හැදෙන්නේ කියන එක දැන ගැනීම හොඳයි කියලා තිබුණා සත්‍යතුමා කිව්වත් එක අපි අමුතු දුරකට. එතකොට ඒකේ මේ සංයෝජන වලට උපකාර වෙනවනේ අපිට ඇහැ සංයෝජනයට උපකාර වෙන ධර්මයක්. එතකොට ඒ ඇහැට කිසියම් චන්ද්‍රාගයක් තියෙනවා නම් ඒක ඒ අනුව එතන සංයෝජන වෙනවා. කනටත් එහෙමයි, දිවට ආදි වශයෙන් මේ විදිහට අපි මේ ඒ අතිවනව චන්ද්‍රාගය හේතුවෙන් සංයෝජනයන් කරගන්නවා කියන්නේ. ඒතර මේ අපි මේ සංයෝජනයන් සිදු වෙන ආකාරය තමයි සත්‍යතුමා අපිට අර අභිනන්දති අභිවදති අජෝසය චිත්තති ආදි වශයෙන් පැහැදිලි කියලා දුන්නේ. එහෙමනම් අපිට යම්කිසි අවබෝධයක් ඇති වෙනවා මේ අපි මේ කරමින් ඉන්න දේ තුලින් අපි මේ සංයෝජන ඒ කියන්නේ අභිනන්දන අභිවදන අජෝසයන කරමින් මේ යන පැවැත්ම තුළ අපි මේ සංයෝජන සකස් කරමින්ම ඉන්නවා. ඉතින් ඒම තමයි අපිට සත්වයාට අපි කියන වචන නෙමෙයි අපි කියමු සත්වයාට අනුසේ වශයෙන් පැවතිලා මේ ගමන දිගින් දිගටම යන්නේ. ඉතින් ඕක තමයි සිදුවෙන්නේ සරලම් භාෂාවෙන් කියනවනම්. සරලම් භාෂාවෙන් සත්වයා අපි තුන් මේ මාර්ගය යන අය නෙමෙයි වෙන්න පුළුවන්. අනිත් බොහෝ අය ඔය අභිනන්දනය අධ්‍යයනය අජෝසය කරලා සංයෝජනය කරලා අනුසේ හිතට ප්‍රවත්තගෙන ඒව පෝෂණය කරමින් දිගින් දිගටම යන ගමන. එහෙනම් ඒ දේ අපි ඒ විදිහට දැනගත්තම ඒ නොවීම සඳහා යන මාවත තමයි අපි සොයමින් කටයුතු කර යුතු වන්නේ කියන දේ තමයි අපි දැන් තේරුම් ගන්නෙ. සමාවෙන සත්‍යතුමානි මම මේ දේශනාවෙන් තේරුම් ගත්තේ මේ සාකච්ඡාවෙන් තේරුම් ගත්තේ හඳුනාගා කියීමක් පමණයි කළේ මේ මනසේ ක්‍රස් කරගත්ත විදිය. එතකොට ඒ සංයෝජන නොස දෙන්න නම් කළ යුතු වන්නේ අපි අර මෙතුවක් කළ මේ පසුගිය සති කිහිපය තුළම කතා කරගෙන හිටීමේ සංඥාවන්ම වැඩිම කියන දේත් මතු කරගන්න ඕනකම තියනවාද? එතනත් අර මේ විතත් සත් සූත්‍රයේම පැහැදිලි කරලා දෙනවා. අපි අර කලිනුත් අපි කතා කරා ඒ සංයෝජන මේ සංඥා මොනවාද අපි වැඩි යුතු කියන කාරණාව. එහෙමනම් අපි එහෙම නේද කළ යුතු වන්නේ. අසුභ සංඥා වඩන එක, මරණ සංඥා වඩන එක, ආහාර ප්‍රතිකූල සංඥා, අබලෝක අනුබිරුද්ධ සංඥා, අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛ අනාත්ම සංඥා කිව්වෝ මේ සත්‍ය සංඥාව වඩමින් මේ අපි භාවිත කරනවා නම් බහුලීකృత කරනවා නම් අපිට එහෙමද කළ යුතු වන්නේ කියන දේ හිතට ආවා. මම ඒම එසේ තිබියේදී ડોક્ટર මාදවට නැවත යොමු වෙලා ඊට පස්සේ ජයන්ත මහත්තයට යොමු වෙනවා. ડોક્ટર මාදව. අනුශය ධර්මයන් අපි දෙන්නේ ගන්න උදාහරණයක් දෙන්නේ කරගත්තම එකම දේට අපි දන්නවා අපි ලොකු අය විදිහට මෙන්න මේ දේ මෙතන වෙනවා කියලා. එක්කෙනෙකුට තරහ යනවා, එක්කෙනෙක්ට ඒ දේම දැකලා ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේම එයාගේ අනුශය ධර්මයන් අක්ෂරට මේ උඩට එන්නේ නැහැ. අනුශය ධර්මයන් ඇත්තටම අක්ෂර තියෙනවා. ඒක වරක්කන එක නෙවෙයි මෙතන මේ කරන්නේ. අනුශය ධර්මය අපිට මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕන. සබ්බ සංඛාර සමතයක් ගැනයි අපි කියන්නේ. සබ්බ සංඛාර නිරෝධයක් ගැන නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න මම මෙතන මේ මාතෘකාවෙන් පිටපයින් නැතුව මේක යම් මේක කරලා සබ්බ සංඛාර නිරෝධයක් කරන්න අපිට බෑ. අපිට මුළු සංසාර ඉස්සෙමේ අනවතාර සංසාරයක් ඉස්ස කරපු සංස්කාර නිරෝධයක් කරන්න අපිට බෑ. මේක සමතයකටපත් කරන්න ආපහු නැගී නොයන්න තරමට, මේක ආපහු නැගී නොයලා ජාතියක් ඇති කරන්න තරමට මේක මොළුපල එන එක වළක්වන්න අපේ විඥානයේ අර විඥානස්ථිතිය පහළ නොවි පවත්වගෙන ඉන්න තරමට මේක සමතයකටපත් කිරීමයි අපි කරන්න ඕන. මේ එන එන සංස්කාර නිරෝධ කරන්න යෑම නෙවෙයි අපි බලාපොරොත්තු. අනික සුදුකම දෙක තියාගන්න මෙතන එක හරි බලන්න. අපි අපව මාසුකාවල් කියමු අපි. දැන් අනුශය ධර්මයේ ටික දැන් අපි සතිය තුනම මතක් කරලා තෝරනවා වගේ දනුවත් මහත්තයා මතක් කරලා තෝරනවා වගේ අර වෙන මේ සංයෝජන නිසා දැන් අපි දැනගත්තම ඉන්න මේ ඇහැ නිසා, කර නිසා මේ දේවල් වට වෙනවා. ඒව සංයෝජනයන් වුණාට පස්සේ ඒවට මම ප්‍රතික්‍රියා කිරීම අරව තමයි මේ ප්‍රශ්න වෙන්නේ. ඒ ප්‍රතික්‍රියාව නැතුව ඔන්නෝතම අපි මාර්ගය ගැන කතා කරා. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගෙ මුකුත් කරන්න බෑ. ඇත්තටම කියනවනම් නාම රූප හදන්නේ නැතුව මේ ඉන්න ප්‍රාණඝාතය ගන්නකො ප්‍රාණඝාතය නොකර ඉන්න මනුස්සයෙක් ප්‍රාණඝාතය නොකර කියලා කරන්න දෙයක් නැහැ. අපෝ අපේ දානෙට කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. ඒකෙන් වැළකිලායි ඒකෙන් නාම රූප හදාගන්න නැතුව ඉන්න මම මරණවද නැද්ද, මම මැරුවොත් මේක වෙනවා අරක වෙනවා චේතනාවල් පහල කරන්නේ නැතුව දැක්කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුන විතරයි, දැනුනොත් දැනුන විතරයි. ඔන්න ඔය ටිකට අපිට යන්න පුළුවන් නම් මම හිතන්නේ අන්න එතනයි අපේ දිනීම තියෙන්නේ. අර අනුශය ධර්මයන් හැම එකම උළුප්පලා උළුප්පලා උළුප්පලා අරගෙන ඒක සමතයකටපත්, ඒ කියන්නේ ඒක නිරෝධ කිරීමට බලාපොරොත්තුවක් වෙන්න එපා. ඒව එන එන සැරේට ඒව යටපත් කිරීමේ, ඒ කියන්නේ ඒව මේ වීතික්කම තත්ත්වයකම ගේන්නේ නැතුව අපිට අපේ අනුශය ධර්මයන් ටික යට අලු යටම සංවල තියන්න පුළුවන් හැකියාව කවදකාරියක් තිබුණොත් ජාතියකට යන්නේ අපි මේක නවතිනවා. මේක නිසා හොඳට මතක තියාගන්න මේ අනුශය ධර්මයන් අපි පුළුප්පල ගන්නෙ අනෙතනයි වැදගත්කම තියෙන්නේ. මම අර කිව්වා වගේ තමන්ගේ එක්කෝ දෙකිස් කුණුපය තමන්ගේ තියුණ වෙලා නැහැ. එහෙම නැත්නම් මේක කුණුපයක් කියන එක හරියටම ඔක්කොටම වැදිලා නැහැ. එහෙම නැත්නම් ආහාරයේ ප්‍රතිපූර්ණතාවය මොනවා හරි ධර්මයක් මගේ මෛත්‍රිය අඩුකම්. දැන් මෛත්‍රිය කියමුකෝ. දැන් අපිට යම් කිසි කෙනෙක් ඇවිල්ලා පණිනවනකෝ. එහෙම නැත්නම් අපිට යම් කිසි කෙනෙක් කරන ක්‍රියාවක් උදාහරණයක් විදිහට කියන්නකෝ. මගේ දෙයක් හොරකම්, මගේ දෙයක් පලින් ඇවිල්ලා ගත්තා කියන උදාහරණයක්. මගේ දෙයක් පලින් ඇවිල්ලා ගන්නකොට දැන් මට මොකද ඉතින්? මට මේ දෙයක් ලැබෙනවා, මට මේ දෙය අහිමි වෙනවා. දැන් මම දන්නවනම් මේ මිනිස්සයත් ඉන්නේ දුකේ, මමත් ඉන්නේ දුකේ, අපි දෙන්නම ඉන්නේ දුකේ. මෙයා මේ කාරණ ගිහින්නම් මොනව කරන්න, එයාට මොන ලාභයක් තිබ්බත් ඒ කරන් ගිහිල්ලා කරන්න, ඒ ලාභය අන්තිමට මොකද දුකෙන් ඉවර වෙන්නේ? එහෙනම් මම මොකටද මේකේ දේශය ඇති කරගන්නේ? මම මේක ගන්නවනම් සීලං මම මේ සංසාරේ තවත් සංස්කාර හදාගන්න නැතුව, මේක දිකට ගෙනියන්න නැතුව මම මෙතනින් නවත්තනවා. මම ඉපදුන මිනිස්සෙක් වශයෙන් ඉපදුන නිසා තමයි මේ කවුරු හරි ඇවිල්ලා මගේ දේවල් හදා වඩා ගන්නවද දන්නේ. මම මේකට ගියොත්තර මම මේකට තවත් සංස්කාර හදාගන්නේ නැතුව මෙතනින් මේක ඉවර කරන්න නම් මම මේකට තවත් ක්‍රියේෂන් එකක් කරන්න නැතුව, තවත් විපාකයක් හදාගන්නේ නැතුව මම මේක සමුදේකට පස් කරනවා කියන මෛත්‍රී අප්‍රමාණයට තමයි යන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න පුළුවන් නම් අන්න එතනයි අපේ දිගම තියෙන්නේ. මේ ලෝකේ අපි වඩන් තවවුරු 20ක් තවවුරු 25ක් ජීවත් වෙන්නේ මේක මම මනුස්සයෙක් පොල්ලක් කරන් ගහලා හෝ මොනවා හරි ක්‍රමයකින් මම මේක වළක්වන්න හදලා මම හතර පහ ගිහින් අවුස්දාස් කරන් ඉන්නවද? එහෙම නැත්නම් මේ 25 මං ඉවසලා මම මේක ඉවර කරගන්නවද කියන මතේ තමන්ට විශේෂයෙන්ම තමන්ගේ ජිට්ටීන් ටික අපේ අරස්සතුම මතක් කරලා දුන්නා වගේ අපේ ජිට්ටීන් හරි වැදගත්. ඒ ජිට්ටිය අපි මාරු කරගන්න ඕන. මේව මේ අපිට දැන් තියෙන ගැහුවොත් ගන්න දැන්වත් පණින්න අන්න එහෙම තමයි අපේ සමාජය අපිට කියලා දෙන්නේ. නැත්තම් අපි නිවට වෙනවා, නැත්තම් අපි අඥානවත් වෙනවා. අර මිනිස්සයා කරන කට්ටකම ඔයාලට තේරුනේ නැහැ. අර මිනිස්සයා මේ කිව්වේ මෙන්න මේ ඩබල් මීනින් එකේ, එයා මෙන්න මේකයි මෙහෙම කරන්නේ. අපිට ඒව තේරෙන්නේ නැත්තම් මිනිස්සු අපි දිහා බලන්නේ නිකන් මූඩයෝ විදිහට. නැත්තම් මේකට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. දැන් අන්න ඒ සංකල්පය මෙයා ගැන මම මොනවා හිතුවත්, මෙයා ලාභයක් ගත්තත්, මෙයා දැන් කොරෝනා, මෙයා දැන් මෙයා දැන් ලොක්කවුන, මේ තව අවුරුදු 25කට තියෙන ලොක්කෙක් වෙලා ඉන්නේ. හැබැයි ඊට පස්සේ බහුතරය යන්නේ කොහෙද? අපාය පිළිසල් ලෝකෙ. ඉතින් මම ලොක්ක වෙලා මම ඕකට මොනවරි කරන්න ගිහිල්ලා මම මොකටද අපාය පිළිසල් ලෝකෙ යන්නේ? මෙන්න මේ විපාක වශයෙන් ඇතිවෙච්ච සංස්කාර ටික මම නිරෝධ කරගන්නවා. මේකට මම ආපහු සංස්කාර ඇති කරගන්නේ නැහැ. මම ඒව ඒ ධර්මය සමුදේකට පත් කරනවා කියන අදිස්ථානය අද ඇති කරගන්න මං හිතන්නේ ඒක තමයි අපිට ලොකුම මේ ධර්මතාවයක් වෙන්නේ. මම එහෙනම් ජයන්ත මහත්තයා නියම වෙනවා අපේ සෞදුස්සත් මේ ගැන කියලා දෙන්න කියලා සම්මා සම්බුත්සරණ. සම්මා සම්බුත්සරණය කුමාර බොම්පින් ගඩවත් මහත්මයා ඒ වගේම ඔබට බොම්පින් හොඳ මාස්කාවක් ඇත්තටම අපි සෑහෙන දුරට සාකච්ඡා කළා. එතනදි මතුවෙච්ච කර්ම තමයි මේ අනුශේ පෝෂණය කිරීමේ ප්‍රතිපදාවත්, ඒ වගේම අනුශේ පෝෂණය නොකිරීමේ ප්‍රතිපදාවත් කියන එක අපි දැනගන්න ඕනේ කියන එක තමයි මූලික වශයෙන් අපි හඳුනාගත යුතු වෙන්නේ කියලා. ඒකෙදී ඇත්තටම දැන් අපි යම්කිසි පුරුදු අපේ තියෙන උදාහරණයක් කියලා තේ බොන එක අපි හැමෝගෙම පුරුද්දා. ඒ පුරුද්ද නිසා අපි තේකට ආසක් කරනවා. ඒ ආසාව නිසා නැවතත් තව තවත් ඒ දේටම යොමු වෙලා තව තවත් අපිට තේක කියන එක එදිනෙදා අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඉතින් අර තේන මහත්මයාත් කලින් කිව්වා වගේ අපේ ජීවිතේ ගත වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ අපි කරන කියන දේ නිසා අනුශේ කියන එක පෝෂණය වෙනවා. ඒ අනුශේ පෝෂණය වෙනවා කියනකොට ඒ අනුශේ හේතු කරගෙන නැවත නැවතත් ඒක පෝෂණය වෙන ආකාරයේ දේවල් වලට අපි හුරු වෙනවා. ඉතින් ඒක තමයි මේ ජීවත් වෙනවා කියන කෙන ධර්මානුකූලව ජීවත් වෙනවා කියන කෙන සාමාන්‍ය එදිනදා ජීවිතයක් ගත කරනවා කියන එකේ තේරුම වෙන්නේ ඔබ. ඉතින් දැන් ඕකෙන් නිදෙන් අපේ අනුශේත පහර දෙන්න නම් අර සතිසමත් හොඳට පැහැදිලි කරා අපේ කෙලෙස් මත්තන් වල දැන් ගැඹුරුම අඩිය තමයි ඒ ධර්ම කියන එක තියෙන්නේ. ඒතර ගැඹුරුම අඩියට පහර දෙන්න විදිහක් නැහැ. ඒකින් මතුවලා තියෙන අනිත්‍ය වගේ අපි වල්මත් වෙනවා නම් එහෙමත් නැත්නම් ඒකින් අපේ ඒකේ මතුවෙච්ච දේවල් අල්ලගෙන කලකෝලාහල කරන් දේවස් එක ප්‍රබදන්න යනවා නම් අර අනුශේ ධර්මයේ කියන එකට පහර දෙන්න ඒක නැති කරන්න අපිට අවස්ථාවක් එන්නේ නැහැ. ඒක නිසා අපි හැමෝම කරනවා වගේ මුලින්ම කරන්න කියන දේම තමයි අනිවාර්යෙන්ම අර බේසික්ම අවස්ථාව. ඒ කියන්නේ අපි බාහිරයට වරදක් වෙන තත්ත්වයට පත් වෙනවා. කියන්නේ වචනෙන් බාහිරයට කරදරයක් වෙන අවස්ථාව, ඒ වගේම කයින් බාහිරයට කරදරයක් වෙන අවස්ථාව, ඒ වගේ දෙයින් මිදෙන්න ඕනේ. කියන්නේ ඇත්තටම සීලයක පිළිපෙන්නේ අවස්ථාවේ අපි හැමෝටම දැනෙනවා ඒක සිබන්න. ඒ සීලයේ පිළිහෙත් ඒතරින් ඊපස්සේ තමයි තේරෙන්නේ යම් කිසි අරමුණක් ගාපු ගමන්ම අපි ඇති වෙනවා නේද ඒකට කැමැත්ත. ඕව අකමැත්ත. ඉතින් අර දිරුක් මාත්මක් කිව්වා යම් කිසි දෙයක් දුටු පමණින්ම ඒකට එක්ක කැමැත්තක් හරි අකමැත්තක් හරි ඒ අපිට මූලික වශයෙන් දැනෙන්නේ ඔය දෙක. අපි ජානිත් අනුශේධ ධර්ම තිබුණාට ඔය අවිද්‍යානුශේ වගේම බවරාගනසේ මානානසේ වගේ දේවල් තිබුණාට මූලික වශයෙන් දැනෙන්නේ අර කැමැත්ත අකමැත්ත. ඒ කියන්නේ සැප දුක අනුව තමා හදාගත්ත වැලියු සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ තමා වටිනාකම දෙන විදිහක් තියෙනවා අරමුණ වලට. ඒ අරමුණ වලට වටිනාකම දෙන විදිහට අපි කැමැත්ත අකමැත්ත කියන එක ඉක්මනට මතුවලා එනවා. ඒක පේන්නේ අර වීතික්කම අවස්ථාව කියන එක ධර්මද්දරට සීමා කරගත්තට පස්සේ. කියන්නේ බාහිරයට නොයන අවස්ථාව. ඒ කියන්නේ වරදක් කයින් වචනේ වරදක් නොවන අවස්ථාව. නමුත් ඇතුලෙන් හිතනවා අර අපි කිව්වේ යන් චේතේ පියන්ට පකප්පේති කියන්නේ ඒ අවස්ථාව අපිට දැන් දැනගන්න හම්බ වෙනවා. මේම එකක් ආව නේද? මගේ හිත දැන් මේ පැත්තට නැඹුරු වුණා නේද? මගේ ඇතුලේ කැමැත්තක් ඇති වෙනවා. මගේ ඇස් දෙක විවෘත වුණා නේද? ඒ ගතිය පේනවා කියන්නේ අපි අඳුර ගන්නවා අර පරිඋත්සාහන මට්ටමේදී අපි කෙලස් මතු වෙන විදිහ. මේ මට්ටමේදී කෙලස් මතු වෙන විදිය දැනගත්තට පස්සේ අපිට තේරෙනවා එහෙමනම් මේකේ හිතේ සංසුන්කමක් ඇති වෙන්න ඕනේ කියලා හිතලා තමයි අපි සතිය පිටවගෙන ඒ දේවල් දිහා බලනකොට මේ පරිඋත්සාහන කෙලස් අපිට දැක් ගන්න හම් වෙනවා. ඒ ඇත්තටම අනුශේත පහර දෙනවා කියන එක වෙන්නේම අනුශේත පහර දෙනවා කියන්නේ අනුශේත නැති කරනවා කියන්නේ සමුච්ඡේද ප්‍රහාණයක්. ඒ කියන්නේ ඒක අනුශේත ධර්ම නැති කරන එක. ඒ නැති කරන්න වෙන්නේම මාර්ග ඵල කියන කොටස් වලින් තමයි අනුශේධ ධර්ම සම්පූර්ණයෙන්ම නැති කරන්නේ. ඒ තාක් දුරටත් විතරන්නේ අර පරිඋත්සාහන මට්ටමින් අපි කෙලෙස් ටික යටපත් කරගෙන ඉන්න හැබැයි මේක ඇති වෙන දේ ඇති වෙන විදිහට දකිනවා. ඒ දකිනකොට අර වල් මේවා මේ ආම්බාම් කරගන්න උට ඛණ්ඩ නොදී ඉන්නවා වගේ හිත ඉල්ලන ඉල්ලන දේවල් අපේ මනස ඉල්ලන ඉල්ලන දේවල් ඇහැකානාති දිවකයි මනස කියන ඒවාට ඉන්න ඉන්න දේවල් නොදී ඒක බඩගින් ඉන්න කොටක් වේලවා ගන්නවා. ඒකෝර තමයි ඒකට පහරක් දෙන්න තරම් ඒක දුර්වල සත්‍යකට පස්සේ නේ. එහෙනම් පස් වුණාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ අනුශේඛිලේ වලට පහර දෙන්න. ඒක තමයි තපස කියලා කියන්නේ. කෙලෙස් සැවීම. කෙලෙස් වලට ඉඩ දෙන්නේ නැතුව ඒක තවලා අයින් කරලා අපේම ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ කෙලෙස් සැවීම කියන්නේ ඒක බලෙන් කරන්න ඕනේ නැහැ. නමුත් දැක්කට පස්සේ ඒවට හිත යන්නේ නැතුව ඒ අර මදමාස් නැති යෝගය සංස්කාර කරන්නේ නැතුව ඒ දකින්නේ දැක්ක විදිහට බාර ගන්න පුරුද්දක් ඇති කරනවා. අපි විපාකයේ හැටියට බාර ගන්නවා. විපාකයේ කර්මයක් වෙන්න ඉඩ දෙන්නේ නැති තත්ත්වයට හිතපත් කරගන්නවා. ඒක තමයි අතන සමාජයේ විදර්ශනා ප්‍රඥාව කියන එක ඒක ඇත්තට තමයි අපිට එය වෙන්න සිද්ධ වෙන්නේ. ඒක තමයි මූලික වශයෙන් මට කියන්නේ හැදින මම සත්‍යසුමාට ප්‍රශ්නයක් යොමු කරන්නම් අවස්ථාවක් ලැබුණොත් අපිට කේතරක් දෙන්න සත්‍යසුමනේ අපි අර දුකී චේතනා සූත්‍රයේදී කියනවානේ මේ නොචේ බික්කවේ චේසෙති නොචේ පකප්පේති අසචේ අනුසේති කියලා කියනවා. එතකොට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න සත්‍යසුමනේ අපි දැන් හිතන්නේ නැත්නම් කල්පනා කරන්නේ නැත්නම් කොහොමද ඒක නැවත නැවත තවස්පන්නේ කියන ඒක පොඩ්ඩක් පැහැදිලි කරගත යුතුව තියෙන අපි දැන් යමක් දැක්කම උදාහරණයක් විදිහට දැන් යම් පුද්ගලයෙක් දැක්කම යාගෙන හිතන්නේ නැත්නම් කල්පනා කරන්නේ නැත්නම් මොකද්ද එතන නැවත නැවත පවත්වනවා කියන එකේ තේරුම කියන එක අවස්ථාවක් ලැබුණත් විස්තර කළ දෙන්න කියලාත් ගෞරවයෙන් ඉල්ලමින් එහෙනම් මම යමෙන්නම් දවස් මාසකට දවස්සක්මයි. ඔව් අවස්ථාව මේම තමයි සත්‍යීය මේ ජයන්ත මහත්තයා මොකද වෙලාව 11:50යි මේ අවස්ථාව මේමයි. ඉතින් අපි සත්‍යතුමාට යොමුෙමු. සත්‍යතුමානි ඒ මතුවෙච්ච කාරණාවන් නිස්සමතු කරමින් අපිට සාකච්ඡාවේ අවසන් භාගයට එළමු සත්‍යතුමානි. සරසන මහත්මයා ඉතින් හොඳයි. සම්මා සම්බුදු සරණයි. ඒ අනුසය කියන වචනේට අලුත් තේරුමක් වගේ දුන්න අනුසේති කියන එකේ තෙන්දී ඉතර ඇහුන්නේ නැහැ හැබැයි. ඇයි එහෙම තේරුමක් කිව්වේ කියලා. අතචී අනුසේති කියන්නේ දැන් මොකද්ද දුන්න තේරුම ඔබතුමා? නැවත නැවත පවස්වාද කියලා තමයි සත්‍යතුමනි මේ පිටිකේ මුද්‍රජාන පිටිකේ පරිවර්තනයේදී. ඔව් අනුසේති කියන්නේ දිගටම පවතිනවා කියලා. දැන් එතෙන්දී ඕක කර්මකාරක ක්‍රියාවක් කරගත්තොත් තමයි ඒක කරන්ට කෙනෙක් ඉන්නවා කියන එක තේරෙන්නේ. දැන් අපි හිතමු භවානුසය පවතිනවා කියලා. භවරාගානුසය මත පවත්තන්ට ඕන භවරාගානුසයක පැවතෙනවා. දැන් තේරුම් ගන්න විතරයි සෝතාපන්න සහ සකදාගාමි ඒ සත්‍යම් දෙන්න පවත්තන්නේ මුල් හරියන කාමරාග පටිගිල් පේන්ට තියෙන දේවල් පවතින්නේම නැහැ. අතල අනාගාමි එක්කෙනාට ඒ ඔක්කොම කියවට හැබැයි පවරාගානුසය පවතිනවා. ඒක අනුසේති කිව්වේ ඒක. අනුසේති කියන එක අර කර්මකාරකයක් හැටියට ගත්තොත් කරන කෙනෙක් ඉන්නවා කියලා එතෙන්දි තමයි ඒකේ හොය ඔබතුමා හිතපු ක්‍රමයට යන්න වෙන්නේ මං හිතනවා. චේතනා කෙරෙනවා චේතේති පකප්පේ. අනුසේති කියනකොට ඒක අපි දැන් ගම් ඒකේ ගැඹුරු මනසේ පුරුද්දක් ඇටියෙත ඒ බලය රඳාපවතින. ඒ බලය රඳාපතුහම එයාගේ විඥානට්ටියක් ඒකට පවතින. ඒ නිසා තමයි එයා පුනබ්බවානිබ්බත්ති කරන්නේ. මේක තේරෙනවා මොකක්ද කියලා. අපිට යලි එක නිර්මාණයක් කරන්න මේ විදිහට. ශේෂෙන් දැන් මම මේක තාම පොතක දැක්කේ නැහැ. මේ කතා කරලා අහපු ප්‍රශ්නට අනුව කතා කරන්නේ භවරාගානුසේ වගේ දේවල් අවිජ්ජානුසේ වගේ දේවල් අනුසේටි පවතින. ඒක අපිට කෙටියෙන් කෙටියෙන් කියන්න හොඳම දේ තමයි කර්මකාරකයක් කරන්නට එපායි. කරන කෙනෙක් ඉන්නවා කියන අදහසට දාන්න නැතුව තියාගන්න. ඇතුළේ අර ඒ හැකියාව ඒ නම්්‍යතාවය ඒ බලය පවතින. සිංහර පරිවර්තනීති වහන්සේලා කොහොම ඇයි එහෙම කෙරේ කියන එක මන් දන්නේ නැහැ කියන්නේ. ඒකෙදී කරන කෙනෙක් ඉන්නවා වෙන්න බෑ. පවත්වාද කියනකොට පැවැත්වේද කියනවා නම් අර පවත් වෙනවා පැවැත් වෙනවා කියන එක වගේ දෙයක් වෙනවා. එයා ඒක ඉස්සරහට දාගන්න පරිඋත්ථාන වීතික්කම දෙයකට එන්නේ නැහැ. එයාට ඒක ඇත්තම කියනවා. නමුත් ඒක තියෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මහරහතන් වහන්සේ කොහොමද මේ මහරහත් සිත කියන එක සත්‍යාවෝදේ කරගත් ෆයිනල් ෆුල්ෆිල්මන්ට් එකට ආපු කෙනෙක් කොහොමද කියලා හිතන්න පුළුවන්. මම ඔහු කියන බෙදිල්ල පව නැතුව කියලා. මං හිතන මං එළියක් දුන්නා කියලා ඔබතුමාගේ ප්‍රශ්නයට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යස්මයි. තව පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි කියලා හිතුණා. දැන් අපි සමාධි භාවනා සූත්‍රයේදී ඇත්තටම අපි කියනවා අපි නන්දති අපි වදති අජ්ජසාය පිස්සති කියලා. ඒ තුන සම්පූර්ණව තමයි නැවත වරක් ඔය අපි නිපස්සයෙන් නැත්තම් අපි සාමාන්‍ය භාෂාවෙන් කියද්දි යන්නේ. දැන් මෙතන මේ දෙවන චේතනා සූත්‍රයේදී කියනවා දැන් මේ විදිහට අනුසය වශයෙන් නොසේ කියන ධර්මය පවතිනවා නම් නැවතත් විඥානය පිහිටුනා. ඒ අනුව දුක්ඛලක් ඇති වෙනවා. එතකොට හිතුණා මේ සූත්‍ර දෙකෙන් කියන්නේ මේ සංහාවත් අවිද්‍යාවත් කියන දෙක සමානකනස් අවිද්‍යාව කියනවා මේ අභිනන්දුත් අභිවදති කියන තැන. නමුත් එතෙන්දී වෙනමම අරන් කියනවා කියලා අවිද්‍යා අනුසේ නිසා ඒ කියන්නේ බව ප්‍රවත්මක් තියෙනවා කියන එක තේරෙනවා. ඒ විදිහට හිතුවොත් හොඳයිද සංහාවත් අවිද්‍යාවත් දෙකයි එතන මූලික ඒ සූත්‍ර දෙකෙන් විස්තර වෙන්නේ කියලා සතුටින් හොඳයි. අර අනාගාමි උත්තමයාගෙන් පටන් ගත්තොත් ඒ හැටට ඒ ටික තියෙනවා කියන අදහසට දැනට ඒක අවසාන නිගමනක් තියෙන්නේ නැහැ. ඒ විදිහට හිතාගත්තොත් දු ප්‍රශ්න නතර කරගමි විසඳුමක් කෙනවා එක නතර කරනවා කියන එක වචන සම්පූර්ණ විසඳුමක් කෙනවා එක හිතෙනවා. ඛණ්ඩ සූත්‍ර සංයුත්තේ තියෙන බීජ කියලා සූත්‍රයක් එකත් පොඩ්ඩක් අවධානය යොමු කරන්ට ඔය ජාන්ත මහත්ම අවසන්ට ප්‍රශ්නෙට පිළිතුරක් තියෙනවා. ඒකේ උපේ වාක්‍ය කියන එක උපේ සූත්‍රයයි ඊට පස්සේ බීජ සූත්‍රය බොහොම වැදගත් කියලා මට හිතෙනවා. අපි ලබන සුමානේ කතා කරමු අර මදු පෙට්ටික සූත්‍රේ කච්චානහඳු කියන එක. අනිත් එක දැන් අපි කතා කළානේ බුදුහාමර අනුසේ නතර වෙනවා කියලා. අර අභිනන්දනී අභ්‍යවදේන්නේ අජ්ජෝසානේ නතරනොත් පපංච සංකා නිදානේට පංච තොරතෝංචි අර්ථයත් අහවරයක් නැතුව අපිට හිතන්ට වෙලඹෙන්නේ නිදානෙ. මේ නිදානෙ අභිනන්දනය කරන්න නැත්නම් ඒක අනුසය නැති වෙනවා කියන කතාවනේ කියුවේ. ඒ අනුසය පෝෂණය වෙන්නේ මේ ෆීල්ඩ් එකට පොර වැටෙන්නේ ඒක. මේ පාප්ති වගේ අනැසදි වෙල තියෙන ඒ වගේ. දැන් ඊළඟ එකේදී ඒ සංඥාවල් ගොඩ ගහගන්න හැටි දැන් අනුසෙ පෝෂණය වෙන්න වෙන විදිය කච්චානහඳු හොඳට කියන උන්වහන්සේ මහා ප්‍රඥාවන්ත උත්තමී. ඒ නිසා ඒ ඩිංගේට වැඩි අවධානයක් යොමු කරමු. හැබැයි සූත්‍ර ඉගෙන ගන්නත් නෙවෙයි කාරණෙ දැනගන්න. ඒක සූත්‍ර දෙකක් ටිකක් කේමක හඳුත් ඕක අන්තිමේදී කියනවා. අර ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ එකක් ඇතුණා මේ සුවඳක් අයින් කරත් හොදළු නැව සුවඳ තියනවා වගේ සීන જાති තියෙන බවරාගානුසේ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දැන් ඒවාට ඩිංගෙ ඩිංග අවධානය කරන සතිය දවස් හතක් තියෙනවා. සකන්ද අවුරුද්දකින් කාර්යකාරී ජීවිතම ගත කරා. හරි මුලින්ම කියවගේ තේරුම අතර පුරුද්ද පොඩ්ඩක් අයින් කර මේ සතිය මම ඒක කරන්නේ කියලා වගේ අහලාගෙන මේ සතිය වෙනම වූත් කියවන්නේ මම පත්‍ර කියවන්නේ නැහැ සංග්‍රහ කියවන්නේ නැහැ Facebook යන්නේ නැහැ ඉන්ටර්නෙට් යන්නේ නැහැ මම කේමක සූත්‍රයයි මොකක්ද අනේ සූත්‍රය ටිකයි කියවනවා ඉතින් ස්ථානේ තියාගෙන අපි යමු බලන්න බැරි වෙන එකක් නැහැ කල්යාණ මිත්‍ර අපි ඕනෝ උනන්දු කර බුදුසාරණ අනේ බොහෝ විකල් යන මුතුනාට තථාගතයන් වහන්සේට ප්‍රමාණ කෘතජ්ජතා පූර්වකීතුනාට නමස්කාර වේවා. අපි නතර කරමු. එහෙමයි ඔබ සත්‍යතුමා ඔබතුමාට මේ සත්‍ය සාකච්ඡා විනිමා කරමු එහෙම නැත්නම් තිරසන්න. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි. අනුසේ වශයෙන් තිබුණත් පටිගානුසේ පස් කාමරාගාන සේව මතුවෙල නෑ සයිව සංසුන්ගති විච්චාවේමම එකයි පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි. සයි පිරිසිදුසිතින් චේතනා කරමු ප්‍රකල්පනය කරමු මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ ඒකාන්තාව මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත් බව ලබත්තා. පියානන්ද පරමෝ යහපතම දක්වා මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමේ අපේ ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා. අනුෂයන්ගේ බලපෑමට අසු නොවේවා. අපි සද්ධා විදී සති සමාධි හා ප්‍රඥා ක්‍රමියම් මොහු කරා ගිහිල්ලා අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිසව සේවයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ දිඨානුසේ විචිකිච්ඡානුසේ පහපීමින් අවබෝධ වේවායි ඵලමු ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුද්ධ සරණයි, කල්යාණ මිත්‍රයන් වුණාට පින්. බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැමදාටම. සාදු සාදු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි ડોક્ટર මාදේ. සාදු සරණයි.